උදෑසනට පෙරවන් සරණයි හැමදාම අපි අද දවසේ පිළිගන්නවා මේ දිනවල කරන ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදීත් අපි ජනිත මහත්මයා, කොකරගේ ප්‍රීති මහත්මයා, වසන්ත මහත්මයා, ප්‍රසන්න මහත්මයා, ඉලංගක ස්ථීර මහත්මයා, කාන්ත මහත්මයා එහෙම සම්බන්ධ වෙනවා. තව එනයි මම මේ විදිහට ගන්නවා. අපි පසුගිය දිනයේදී ඊයේ දවසේදී භාවනාව සම්බන්ධව නැවතත් අපි අවධානය යොමු කරගත්න මේ අනිත්‍ය භාවනාව නැත්තම් කොහොමද මේ භාවනාව තුළින් අනිත්‍ය දකින්නේ කියන කාරණාව ගැන සාකච්ඡා කළා. අද දවසේදී මම දැන් මේ සාකච්ඡාවට මොහොතකට පෙර පසුගිය දිනක භාවනාව සටහනකට සම්බන්ධ වෙලා පිළිමදෝ හිතාමත්ම සෝමනස්ස සාගත සිතකින් සිටින අපේ කල්යාණ මිත්‍රයෙකුට කතා කරමින් හිටියා. ඉතින් එතුමියටම නැකලා සිට ඒ භාවනාවේ අත්දැකීම් ගැන පොඩ්ඩක් කියන්න කියලා. මම බලාපොරොත්තු වෙන්නේ ඒ භාවනා වැඩසටහන පිළිබඳ වර්ණාවක් කිරීම හෝ ඒක අපි පොදුවේ කතා කරලා ඒ නෙමෙයි මේ අපිට පොදුවේ මේ භාවනාවකට කොහොමද මේ භාවනාවන් කිරීම සඳහා උපදෙස් ලැබුණේ. මුලින්ම කළා කිව්වා වූ අනිත්‍ය අනුපස්සනාව. නමෝ භාවනාව වෙනදා අනිත්‍ය භාවනාව කෙටිට කොහොමද කළේ, ඒ භාවනාවෙන් මුලින් ලැබුණ අත්දැකීම් ගැන, ඒ භාවනාව අත්දැකීම් වලට පෙර අපිට උපකාරයක් ගන්න විදිහට කොහොමද භාවනාව කරන්න කියලා උපදෙස් ලැබුණේ කියන කාරණාව ගැන අපිට ගෞරවයෙන් කර්ණෝ කීපයක් පැහැදිලි කරලා දෙන්න කියලා මම ඉතාම ගෞරවයෙන් කාන්ති මම ගෞරවයෙන් කාන්ති මහත්මිය යොමු වෙනවා. තිරුවන් සරණයි කාන්ති. මේ ඔබතුමාට මම යොමු වෙනනම් මේ අනිත්‍ය භාවනාවකින් දැක්කේ කොහොමද කාරණාව අපිට පැහැදිලි කරන්න ඔබතුමාට අනිත්‍ය අනුපස්සනාව භාවනා කටයුතු කරන්න කොහොමද? අනිත්‍ය මෙනෙහි කිරීමේදී අනිත්‍යානුපස්සනාව කියනකොට දැන් අනිත්‍ය තේරුම් ගන්න අවශ්‍යයි. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන නැත්තම් පුරුදු කරන අනිත්‍ය අපි දන්නා මේ වෙනස් වෙන ස්වභාවය බලන එක. ඉතින් මේකේ මම කරුණු දෙකක් දකිනවා. මේක අර ලෝකෙට අයිති විදිහට මේක වැඩිමකුයි, ඊළඟට ලෝකෝත්තර දර්ශනය තුල අනිත්‍ය මෙනෙහි කිරීමකුයි. එතෙන්දී දැන් සාමාන්‍ය අපි දන්න අනිත්‍ය තමයි මේ තියෙන දෙයක් වෙනස් වෙනවා කියලා බලන එක. ඉතින් ඒ තියෙන දෙයක් වෙනස් වීමට බුදුදහමේ වචන කීපයක් කියදෙනවා. එකක් විපරිණාම වෙනවා. එහෙම නැත්නම් අර තිතස්ස අඤ්ඤතත්තං කියන ඒ වචනේ තියෙනවා. ඊළඟට වචනයක් තියෙනවා මේ හරියට මතක් වෙන්නේ නැහැ. ඒක අපි පස්සේ දාගමු. ඒ වෙනස් වෙන ස්වභාවය. ඒකට වෙනස් වෙන ස්වභාවය කියනකොට ඇත්තටම අපි සාමාන්‍ය තේරුම ගත්තොත් වෙනස් වීමක් කියන්න අපිට අවස්ථා දෙකක් ඕන. අවස්ථා දෙකක් අරගෙන සංසන්දනය කරලා කලින් අවස්ථාව වගේ නෙමෙයි දැන් කියන මට්ටමක වෙනස් වීමක් තමයි අපි ලෝකෙට අයිති මට්ටමේදී කතා කරන්නේ. එතකොට ඊළඟට මේ මම ලෝකෝත්තර දර්ශනය කියනකොට ඊට වඩා මට්ටක් වෙනස් දෙයක් කතා කරන්නේ. මොකද දැන් අවස්ථා දෙකක් තියෙනකොට අපිට එක පැත්තකින් පේනවා මේක කාලයකට අහු වෙලා කියන එක එක. ඒ කියන්නේ මීට කලින් අවස්ථාවේ මෙහෙමයි තිබුණේ, දැන් මෙහෙමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපේ ශරීරය ගත්තොත් දැන් අපි පොඩි කාලේ හිටිය හැටි නෙවෙයි දැන්. එතකොට මේ පොඩි කාලේ අවස්ථාවයි දැන් අවස්ථාවයි එකම්පයා කිරීමක් කරන්නේ. එතකොට එක පැත්තකින් කාලයකට අහු වෙලා අනිත් එක දැන් තියෙන දෙයක් අවස්ථා දෙකක් ගැන කතා කරන්නේ. අර පිටස්සඤ්ඤතස්සන් අපි ඒක එක පැත්තක්. ඔකේ තව පැත්තක් තියෙනවා. දැන් අනිච්ච සංඥා සූත්‍රය කියන එකේ සංයුක්තනිකායි තියෙන්නේ. එතන තමයි මට මේ විශේෂයෙන් يعني මට දකින්න ලැබුණ එකම තැන මේ අනිච්ච සංඥා මොකද්ද කියලා විස්තර කරන තැන. ගොඩක් තැන්වල අනිච්ච සංඥා වඩන්න කියනවා. අනිච්ච වඩන්න කියන එක කියන්නේ ඔය ගිරිමානන්ද සූත්‍රය වගේ වෙයි. හැබැයි වඩන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්නේ. එතකොට මේ අනිච්ච සංඥා සූත්‍රය ත්‍රේ පටන් ගන්නෙම මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය සංඥාව වඩන්න ඕන. ඊළඟට කෙසේ වඩන අනිත්‍ය සංඥාවෙන් කෙලෙස් දුර වෙයිද කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරලා ඒකට පිළිතුරු දෙනවා. එතන මේක වඩන හැටි විස්තර කරනවා. ඒකට රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, හැම ඒ જાති පහ ගැනම වෙන වෙනම අරගෙන විස්තර කරනවා. ඒකෙදි රූපයේ අනිත්‍ය බලන්නේ කොහොමද කියන තැන කරුණු තුන සඳහන් කරනවා. ඒ කරුණු තුන තමයි ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ කියන තුන. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ කියන කරුණු තුනක් බල අනකේනා මේ කෙලස් දුරු වෙන විදියට අනිවඩනවයි කියලා රූපය. ඒ වගේම වේද ඒ රූපයේම ඒකේ තේරුම ගත්තොත් ඒක මම තේරුම් ගත්ත විදිය තමයි ඉති රූපං කියන්නේ මෙන්න මේකයි රූපය. ඊළඟට ඉති රූපස්ස සමුදේයෝ කියන්නේ මේක හටගන්නේ මෙන්න මේ හේතුන් නිසා. මේවා නිසයි මේක හටගන්නේ කියලා සමුදේයත් බලනවා. සමුදේය නිසා හටගන්නවා නම් සමුදේය යෙදුන් නැත්තම් හට නොගන්න ස්වභාවයක් තියෙනවා. ඒක අපිට පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරන්න පුළුවන්. ඉනස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒ කියන්නේ මේ හේතුන් තියනවා නම් ඵලය තියෙනවා. හේතුන් නැත්තම් ඵලයක් හටගෙන නැහැ කියන ස්වභාවය. එතකොට මේ සමුදය අඳුරගත්තොත් එතන ඒකම පේනවා. මේ සමුදය යෙදුන් නැත්තම් මේ ඵලයක් ගැන කතා කරන්න බෑ. සමුදය යෙදෙන තාක් කල් ඵලයක් ගැන කතා කරන්න පුළුවන්. ඵලය යෙදෙනවා. සමුදය නැති තාක් කල් ඵලයක් ඉපදිලා නැහැ කියන ධර්මතාවය. ඉතින් ඒක අපි දැන් රූපයක අනිත්‍ය බලන්දී අපිට Taman කැමති ඕනම රූපයක් වෙන්න පුළුවන්. මේ භාවනා අරමුණ එහෙ මොහොතේ කෙනෙකුට හුස්ම වෙන්න පුළුවන්, කෙනෙකුට ශරීරයේ Tamanගේ ශරීරය වෙන්න පුළුවන්, කෙනෙකුට අනුන්ගේ ශරීරය වෙන්න පුළුවන්. පණ ඇති හෝ නැති හෝ අපි රූප ගණයට වැටෙන ඕනම රූපයක් ඉති රූපං කියන එක. ඊළඟට බලන්න ඕන මේ රූපයේ සමුදය. සමුදය බලනකොට තියෙනවා දෙපැත්තකින් බලන්න. එකක් තමයි බාහිරෙන්ම ඕකේ සමුදය හොයන්න පුළුවන්. දැන් රූපයක් හැදිලා තියෙන හේතු ටික බාහිරෙන්ම හොයන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ රූපය දැන් කොටස් ගොඩක් එකතු වෙලා මේ රූපය හැදුනා. දැනක තමයි අපි ශරීරයක් පණවන්නේ. එහෙම නැත්නම් අපි ඔය ස්වාමීන් වහන්සේලා ගත්ත සමහර උදාහරණ තියෙනවා. මේසයක් හැදිලා තියෙන්නේ මේ කකුල් හතරයි ලැයල්ලයි ඔය වගේ ඒ කැලි ටික එකතු වුණාම. නැත්නම් වාහනයක් ගත්තොත් ඒක එක පාර්ට්ස් එකතු වෙලා තියෙනකොට තමයි අපි සම්පූර්ණ දෙයට වාහනය කියන්නේ. ඒවා වෙන් වෙලා තිබුණත් අපිට වාහනයක් දකින්න බෑ, නැත්නම් ඒ වස්තුවක් දකින්න බෑ. ඒ වගේ මේ ශරීරේ කොටස් ටික තැන් තැන් වල තිබුණත් එහෙම ශරීරයක් කියන හැඟීමක් එන්නෙම නෑ. ශරීරයක් උපදින්නේ නෑ. ශරීරයක් ගැන කතා කරන්න බෑ. එතකොට දැන් එතන එක්තරා සමුදයකුයි නිරෝධයකුයි තියෙනවා. මේ සමුදය යෙදිලා තියෙනකොට ඵලය තියෙනවා. සමුදය නැති වුණත් ඵලය නැහැ කියන. හැබැයි එතන එක දෙයක් තමයි අතන අර ඒ සමුදේටත් අපි ගත්තේ ලෝකෙට අයිති කොටස්මයි. දැන් ශරීරය හැදිලා තියෙන කෙස්ලොම් නියද සම්මස්නහර කියන ඒවත් ලෝකෙට අයිති. එහෙම නැත්නම් මේ බාහිරෙන් දකින්න, අල්ලන්න, කතා කරන්න පුළුවන් දේවල්. ඒකට ඒ හේතු නිසා ශරීරයක් ගැන කතා කරනවා. ඕක අපි තව තවත් ගැඹුරට යනවා මේ ධාතු මනසිකාර වගේ පැත්තකදී. මේ කෙස්ලොම් නියදත් කියලා ස්වභාවයකුත් නෑ. අයි තියෙන්නේ පටවියාපෝ තේජෝ වායු කියන මේ සතර මහා ධාතු හෝ සුද්ධාෂ්ටකය වගේ මූලික මට්ටමකට යනවා. ඊළඟට අපි එනවා සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම රූපේ තියෙනවා. සතර මහා ධාතුව නැත්නම් රූපේ නෑ. එතනත් අර සමුදයකුයි නිරෝධයකුයි පෙන්නනවා මේ හේතු තියෙනකොට ඵලය තියෙනවා, හේතු නැත්නම් ඵලය නෑ කියලා. ඊළඟට මේකේ එතනත් දැන් සතර මහා ධාතුව තියෙන්නේ එළියේ. ඒ කියන්නේ වස්තුවට අයිති විදිහට ගන්න. ඕක තව ටිකක් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් බලන්න කියලා මේවා ඇත්ත දකින්න නම්. ඒකට අපි දැන් ඕක අපි ආයතන පැත්තෙන් ගලුවොත් එහෙම මේ තියෙන ස්වභාවය දැනගන්න උදව් වුණේ මොන ආයතනද කියලා අපිට බලන්න පුළුවන්. අන්න ඒ බැලීමේදී අපි මේ ආයතන හයෙන් ඕනම ආයතනයක් කරන් ඒ ආයතනය ඇත්ත දකින විදිහට මෙනෙහි කළොත් දැන් අපි ඇහෙන් දැකලා එළියේ තියෙන දේවල් දැනගත්තා. එතන අපි දන්නවා කායතනයයි මනආයතනයයි සම්බන්ධ වීම නිසා තමයි මෙහෙම දෙයක්ට චක්කායතනෙන් මම හිතන අපි එතුමා නතර කරලා ඉඳන් අපි වෙනම් පොඩ්ඩක් සාකච්ඡා කරමු. එතුමා කියපු දේවල් කාරණාවන් ගැන නැවතත් මම මේ ගෞරවණීය චිත්‍ර මහත්මිට යොමු වෙනවා ඔප්තමීජි කියන නිසා. අද මේ කොග්ගලගේ මහත්මිය කියපු දේ කොහොමද ඔබතුමිය භාවනාවට යොදාගෙන තියෙනවා දේ ආකාරයට අනිත්‍ය දැකීම ඒ කිව්වා වූ ආකාරයකට ඔබට පොඩ්ඩක් කතා කරන්න තුව සම්බන්ධ කරනවා. තිරුවන් සරණයි හැමදෙනාටම. තාම හොඳින් කොග්ගලගේ මහත්මයක පැහැදිලි කරගෙන ආවා. මම හිතන්නේ අපි එතුමාගේ මිතුරු කොටස තහන එක හොඳයි කියලා. මේ ඒත්මා කියපු ලෝකයට අයිති අනිත්‍යකුත් ලෝකෝත්තරව දැකිය යුතු අනිත්‍යකුත් දෙකක් තියෙනවා කියපු එක මම හිතන්නේ ඉතාම වැදගත්. මොකද තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට උපදින්නේ නැහැ. මොකද අපි තේරුම් ගන්න ඕන දෙයක් කියලා හිතනවා මේ ඇති වෙච්ච දෙයක නැති වෙන බව කියලා දෙන්න නම් අපිට සත්‍යගතයන් හංස කෙනෙක් උපදීමම අවශ්‍ය නෑ කියලා තමයි හිතෙන්නේ. මොකද ඒක ඕනම කෙනෙකුට තේරෙන නිසා අපි හුඟක් වෙලාවට ඒක දන්නවා. ඉතින් ඒ නිසා අපි මේ ලෝකෝත්තරව මේක දැකිය හැකි කොහොමද කියන එක තමයි කියලා ඒ භාවනාවකින් කළ යුතුයි කියන එක එහෙම නැත්නම් භාවනාවකදී අවබෝධ විය යුතුයි මේයි කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. එතුමා වයිතන විස්තර කරගෙන ගියා ආයතන මට්ටමට එන තුරු මේ ඉතිරූපං ඉතිරූපස සමුදේ ඉතිරූපස අත්ගම කියන එක ආයතන වලින් කොහොමද පටන් ගන්න කියන එකයි මම හිතන්නේ එතුමා කියාගෙන ගියේ. එක එක ආයතනෙන් එක එක විදිහට පටන් ගන්න හැටි. මොකද අපි ඇහැ කියන ආයතනෙන් හඳුනගන්න රූප නෙමෙයි කන කියන ආයතනෙන් හඳුනාගන්නේ. ඒ වගේම දිව කියන ආයතනෙන් හඳුනාගන්න රූපේ නෙමෙයි කන කියන ආයතනෙන් හඳුනාගන්නේ. ඒද ඒ ආදි වශයෙන් මම හිතන්නේ තුමා එක පැහැදිලි කරගෙන ගියේ. තවත් අපිට ඉදිරියට භාවනාවකදී ඇත්තටම ඒ රූපය විස්තර කරපු ඒ වචන තුන හරිම වැදගත් වෙනවා කියලා හිතෙනවා. ඉති රූපං කියන එක මෙන්න මේකයි රූපය. ඉති රූපස්ස සමුදේ මෙන්න මේකයි ඇතිවීම නැත්නම් පටන් ගැනීම. ඉති රූපස්ස අත්තංගම කියන එක මෙන්න මෙතනයි රූපය නැතිවීම කියන එක. අර සමුදේ වය දෙක දකින්න කියලා තථාගතයන් වහන්සේ අපිට උගන්වලා තියෙන්නේ. මොකක සමුදේ වයද? මේ පංච උපාදානස්කන්ධේ සමුදය වය. මේ රූපය කියන්නේ පංච උපාදානස්කන්ධේ පළවෙනි ස්කන්ධේනේ. ඉතින් රූපය කියන එක කොහොමද මේ ආයතන මට්ටමින් ඇතිවීම නැතිවීම දකින්නේ කියන එක තමයි භාවනාවකදී යොමු වෙලා තේරුම් ගත යුතු දේ. එතන තිතාම වැදගත් වෙනවා කියලා දැනට තේරුම් ගන්න තියෙන්නේ. ඉති රූපං කියන එක මෙන්න රූපය කියන එක දැකීමයි කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. දැනුත් මාත්මය පෙරවන් සර්ණ. පෙරවන් සර්ණ ගොම් හොඳයි. රූප ගැන කිව්වා, ඉති රූපං කියලා කිව්වා, ආයතන ගැන කිව්වා. ඒ ඔක්කොම හොඳයි. මේ තාම ඉතින් මට අහුවෙන දේවල් නැහැනේ. මේ රූපයි ආයතනයි බණ පොත්වල තියෙන දේවල් තමයි ඇහෙන්නේ. මම පොත්වල තියෙනවා නෑනවා. මේ මගේ මේ මට රූපත් මං අල්ලලා නෑ. මට එහෙම මොකුත් අල්ලගෙන නෑ මම. මේ නමුත් මම ඉතින් වෙන වෙන දේවල් නම් අල්ලන් ඉන්නවා. මේ පොත්ත ඔය තියෙන මේ ඔය තියෙන වචන වලින් නූල් වලින් බැඳපු නිකන් මේ ආවරණයක් හදාගෙන වගේ වෙලා කියලා හිතන අපි දිගින් දිගටම ඕක කතා කරන රූප ආයතන ඉන්ද්‍රිය මේ කිකි කතා කරනවා. නමුත් මේ අපි තුරටම හැදලා බලමු කියලා හිතුණා. මේ එකනේ භාවනාවකදී මම රූප හොයනවද? භාවනාවකදී මම ආයතන හොයන්නේ නැහැ, රූපත් හොයන්නේ නැහැ. නමුත් මගේ කනට ඇහෙනවා. කනට ඇහෙන්නේ කුබ්ලෙක්ගේ ශබ්දයක්. එක්කෝ හිතට එන්නේ මොකක් හරි මේ අදහසක්. ඒ ඔස්සේ හිත දුවනවා. ඕනේ මට වෙන්නේ මට රූපත් නැහැ, සංඥාත් එහෙමකුත් නැහැ. දැන් මේ භාවනාවකට විතර මේ මම වෙලා කොහොමද මේක මේ පොඩ්ඩක් බලන්නේ කියන පැත්තට යොමු ටිකක් කියලා හිතුණා. මොකද එහෙම මම අද මේ විදිහට කතා කරේ එහෙම ආරාධනා තිබුණා කීපද නේද? විශ්ව කතා කරමු කිව්ව ගොගල මහත්තයාගේ ඒ ආරාධනා තිබුණා. වසන්ත මහත්තයලා ඒ කටි ඔක්කොම ආරාධනා තිබුණේ අපිට මේ අන්න ওই මට්ටමට කතා කරමු. කොහොම කතා කරමු කියලා. මොකද නැත්තම් මේ හැමදාම මේ අපි ලොකු වචන සෙට් කතා කරනවා ළඟපානවා බොහොම පිං කියනවා ඔබතුමිය ඔබතුමා බොහොම හොඳට කිව්වා කියලා පෙරුවන් සරණයි කියනවා විදිහට ඔක්කොම කියනවා කිසියම් ආකාරයක ලංගණයක මෙතන සාකච්ඡාවක් යෙදෙනවා වගේ තමයි තියෙන්නේ අන්තිමට මේ පොත්පත්වල දෙවල් අපි කියනවා වගේ වචන වලින් ලොකුට කතා කරනවා මේ ඇත්තම නමුත් අපි විලා අපි මේ කොහොමද භාවනාවකට ගියාන්නේ මගේ තියෙන තමන්ගේ තියෙන පුද්ගලයාගේ තියෙන ඔය තිබිච්ච එක දෙකකට තියෙන බැඳීම අඩු කරගන්න කොහොමද මේක මේ සංඥාවකින් දෙ ඔය ක්‍රමේ බුදුහාමුදුරුවෝ ක්‍රමේ උදව් වුණේ කියලා බලමු පොඩ්ඩක්. මම එතුමා ගන්න නැවත උත්සාහ කරනකන් කාන්ති මහත්මියම වෙනවා. කාන්ති මහත්මිය ඔබතුමිය මෑතක භාවනාවකට සම්බන්ධද ආපු ඉන්නේ. ඔබතුමිය මේ අනිත්‍ය ශ්‍රීවන්ද භාවනා කළා. ඔබතුමිය අපිට ඉගෙන ගිහුවා. ඉතින් දැන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ඒ භාවනාව තුළින් ඔබතුමිය ඒ කියලා දීපු දෙයට ගෞරවයෙන් සවන් වාසේ කරන්න නැති කොහොමද අපිට තනු කම්පැනි ක්‍රමය කියන්නේ අපිට ඒකන කරලා බලන්න. අපි දැනට කරන ක්‍රමයකට තම ඔක්සිජන්සක් තියෙනවා නම් හොඳයි. තෙරුවන් සරණයි ලලිත් මහත්තයාට හැමදාටම. ඉතින් මම එච්චරම දක්ෂ කෙනෙක් නෙමෙයි කතා කරන්නේ. ඒක මම වැඩි කතා කරන්නේ නැත්තේ. නමුත් මම මේ ගිහිල්ලා භාවනාවේ දවස් 4 කරපු දේ ඒ සමිනාසි කියලා දුන්න දේ පමණක් මට මතක. මොකද ලියන්නවත් පොත් ගෙනියන්නවත් මොකක්මම තහනම් ටේප් කිරීම මොකුත් නැහැ එතන. ඒ නිසා මට මගේ හිතේ මතක තියාගත්ත ටික කියන්න පුළුවන්. ඒ වගේම සමිනාසි පෞද්ගලිකව කමතහන් දෙන නිසා අනිත් එක්කෙනාට මොකද්ද කිව්වේ අර මේ මට කියන්න බෑ. ඒ මට කිව් දේ විතරයි මම දන්නේ. ඒ ටික තමයි මට ලලිත් මහත්තයා කියන්න. සමිනාංශයේ වැඩසටහන පටන් ගත්ත දවසේ දසසිල් දීලා කිව්ව හැමෝටම මම කියනවා දැන් එකක්. වෙන මොකුත් නැ මේ හැමෝම හිතන්න කිව්වා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. මේ ලෝකේ යමක් ඇද්ද ඇතිවීමක් තියෙනවා වෙනස් වීමක් තියෙනවා නැතිවීමක්. ඒක ඊට එහෙම කියලා කිව්වා සජීවී අජීවී රූපී අරූපී හැම දෙයක්ම මේකට වැටෙන බව මේ හැම දෙයක්ම මෙනෙහි කරනකොට තමන් තුලනොත් බලන්න බාහිරනොත් කෙනෙක් ගන්න තමන්ගේ අතීතේ හොඳට තමන්ට විදිච්ච දෙයක් හරි තමන්ට සතුටු වෙච්ච දෙයක් හරි ඒ වගේ දෙයක් හරි අරගෙන ඒක ඇති උනේ කොහොමද ඒක වෙනස් උනේ කොහොමද ඒක නැති උනේ කොහොමද කියලා තමන්ගේ තමන් මොහොන දීපු අත්දැකීමක් අරගෙන බලන්න කිව්වා. ඒ කරන ඉතින් ඇත්තටම ඒක බලනකොට ඒ වගේම මේ බලනකොට එකපාරටම මන්ද මගේ හිතට ආවා ඉතින් මේ සංකත අනිවන හැරෙනකොට හැම දෙයක්ම ඉතින් සංකත ධර්ම වලට වැටෙනවා නම් මේ මගේ හිතට ආපු දේ මං කියන්නේ. ඉතින් රූපය කියන දෙක අපි මුලින් ඉඳලම මෙනෙහි කරත් අර දැන් පොග්ගලගේ මහත්මයාක වගේ හැම ශරීරයකම වෙනස් වෙනවා කියලා අර අභිධර්ම දැනුමක් තියෙන නිසා මට එකපාරටම හිතට ආවා මේ දින රූපේ රූපකලාපයක් වෙනස් වෙන යන්නේ කුඩා චිත්තක්ෂණ 52ක් නේ. ඉතින් මේ ඒ 52ක් තුළ මේක නොනවත්තාම වෙනස් වෙන දෙයක් නේද කියන එක ඒ දැනුම ගොඩක් ප්‍රයෝගී වුණා ඒ වෙලාවේ මට ඒක හිතන්න. ඊට පස්සේ බාහිර ගත්තාම ඉතින් බාහිර අජීවී වස්තු උනත් අපිට ඒ වෙනස් වීම පේන්නේ නැති වුණාට හැම දෙයක්ම වෙනස් වෙනවා නේද කියන එකක් මෙනෙහි කරා. ඊට පස්සේ අතීත සිතුවිල්ලකුත් අරගෙන ඒ මොහොත මේ දැන් මේ මොහොතේ ෆීලිං එක කොහොමවත් ගන්න බැහැ නේද? නමුත් මේ මොහොතේ ඇතිවෙච්ච හැටි, ඒක වෙනස් වුණ හැටි, නැතිවෙච්ච හැටි, ඒ වෙසින් මම සාවින්හසිත පෞද්ගලිකව මෙන්න මෙවැනි සිදුවීමක් කරේ කියලා කිව්වා. ඒ වගේම නාම ධර්ම කොටස ගත්තාම සාවින්හසිත කියන්නේ සියල්ලම කියලා. එතකොට මට එක පාටම මතක් වුණා. ඉතින් මේ නාම ධර්ම කොටස නම් එකම සික්ක්ෂණයක් තුල වෙනස් වී නොකඩවා යන ධාරාවක් නේද? මේ ඇති වෙනකන් වෙනස් වෙනවා නැති වෙනවා කියන එක සෑම චිත්තක්ෂණයක් තුළම සෑම නාම ධර්මයක් තුළම වෙන එකක් නේද කියලා මගේ හිතට ආවා. එහෙම මෙනෙහි කරගෙන ඉන්නකොට මේ සාමදරුව කීප අපිට අංක දීලා තිබුණේ නම් අපාගේවත් දන්නේ නැහැ. අංක ටිකක් උපස්ථායකට කියලා ලියලා වෙනකොට සමිනාංශ මාරක් ටික් කරලා තියුණා. එතකොට පැය භාගයකට වැඩි භාවනා කරලා තිබුණේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ පෞද්ගලිකව තමයි එක්කෙනෙක් ගන්නෙ ඒ ආගෙන අක කොහොමද මෙනෙහි කරේ කියලා. ඒක ඇත්තටම මම මෙනෙහි කරපු විදිය කියනකොට අමා සාමිනාංශයේ අංක යටතේ ඔක්කොම ලියා ගන්නවා. ලියාගෙන ඉවරලා සාමිනාංශකවා මට හරි සන්තෝෂයි අම්මා මේ වනායත් අපි ධර්ම ඉගෙන ගත්තාම පටලවා ගන්නවා. නමුත් අම්මා පටලවා ගත්තේ නැතුව මේ කිව්ව ටික හරියටම හරි කියලා කිව්වා. ඊට පස්සේ මට කිව්වා දැන් මම අම්මට දෙන්නේ වෙනම කමටහන. ගිහිල්ලා දැන් ඒ ඇතිවීම නැතිවීම බලන්නේ වේදනාව තුළින් කිව්වා. ඒකවල පස්සෙන් එකපාරටම නිකන් මොකද්ද කරන්න කියලා වාගේ ආවා. නමුත් මම ඇවිල්ලා ටිකක් වෙලා ඉඳගෙන ඇනලයිස් කරා මේ සංඥාත කිව් එක මොකද්ද කියලා මස්සිම දෙයක් නැතුව නිකන් බලාගෙන හිටියා. හිතෙන් තව හිතක් බලාගෙන ඉන්නා වගේ මම දැන් මම මොකද්ද කරන්නේ මොකද්ද සංඥාත කිව්වේ කියලා. එතකොට මට සිව්ව ටිකක් වෙලා නිකන් අර සුදු පාට රවුමක් වගේ ඇවිල්ලා ඉතින් මම ඒවට අවධානය ටික දිහා බලාගෙන මට සිව් ආනාපානෙ දැනුණා. මොකද අර මගේ පැල්පිටේෂන් වැඩි වෙනින්ද මට දිගට ආනාපානෙ දැනෙන්නේ නැහැ. බලන් ඉන්නකොට ඉතින් ආනාපානෙ එහෙම ටිකක් වෙලා මම ඒ ආනාපානෙ ඇති වෙන නැති වෙන වෙනස් වෙන නැති වෙන හැටි බැලුවා. ඊට පස්සේ මම හරි රස්නේ වුණත් මම හිතුවා නෑ මේක වේදනාව වශයෙන් මීට වඩා හොඳට සක්මනින් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම එළියට ගිහිල්ලා ඒ දැන් ලෑලි උඩ තමයි වෝක් එක කරන්නේ. මේ ලෑලි වල තැනින් තැන අර පොඩ පොඩ ලිස්සන වලට කාර වගේ දාලා තියෙනවා. දැන් ඉස්සරහා කකුලේ උඩ කෑල්ල අර කෙලින්ම තාර වල යනකොට දැනෙන්නේ පොදුම දුක් වේදනාවක්. හපත් නැති වුණා. ඒ දැන් විලුඹ හරිය තියෙනකොට අර දුක් වේදනාව වෙනස් වෙලා එනවා මේ සාමාන්‍ය සැප වේදනාවක්. ඒකට දැන් විලුඹ අධිකවදා ගොරෝසු නිසායි අනිත් එක විලුඹ වැටෙනකොට අර ඔක්කොම වේදනාව ගිහින්න බර කතියක කියන වේදනාවක් ඇති වෙනවා. ආයි ඒ කකුල උස්සනකොට අර බර ගතියක් නැති වෙලා අර සෑහළු ගතියක් වුණාම නිකන් කොන්ත සැප වේදන අර වේදනාවක් වෙනස් වුණා. ඊට එහෙම කියලා දිගටම මම බැලුවා. ඉතින් මම ඒ දෙකම කිව්වහම මගේ කමටහන් සුද්ධ කරන ස්වාමීන් වහන්සේකව හරිම හොඳයි ඒ අප්‍රෝච් එක විදිය කියලා මට කිව්වා. ඉතින් මම ඒ ගැන ඉතින් සතුටුයි. ඊළඟට දුන්න කමටහන තමයි මට පංච උපාදානස්කන්ධ වශයෙන් බලන්න කිව්වා. ඒක රූපේ වෙනමයි වේදනා සංඥා සංකාර විඥාන කියන වෙනම බලන්න කිව්වා. එතකොට මේ වෙනම බලනකොටත් මට රූපය ගැන බලනකොට ආයේ මේ රූපයේ ඉතින් මේ තියෙන ගතිය ඒ කියන්නේ රූපය ගත්තාම වෙනස් වෙලා අන්තිමටම අර මේ මහලු වෙලා යනකම්ම වෙනස් වෙන ගතිය මම රූපය තුල දැක්කා. ඊට පස්සේ නාමවල දැක්කා. ඉතින් මේ සැප දුක් අදුකමස කියලා බෙදාගෙන හිටියට මේ හැම එකක් එකක් ඇති වෙලා කොටම එකක් වෙනස් වෙලා යනකොටම තව එකක් ඇති වෙලා ඉවරයි කියලා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇතිවීම කොච්චර සික්කක්ෂණයක් තුළ වෙනවද කියලා. ඒ විදිහටම දකින්නකොට මට එකපාරටම හිතට ආවා දැන් මේ මෙහෙම නැති වුණත් අපි විඥානීය සකස් කරනවා නේද කියලා. විඥානීය සකස් කරන ඉතාලේ අපි මේ ඇතිවීම නැති වෙන සීමාවක් නැති කියන හැඟීම මට ආවා. මේ හැබැයි මම ස්වාමීන් වහන්සේට ඒ ටිකක් ගිහින් කිව්වහම කිව්වා නෑ හොඳයි ඒක මෙනෙහි කරපුවා ඇති හොඳයි කියලා කිව්වා. මේ ඊළඟට ස්වාමීන් වහන්සේ ආපහු හෝල් එකට වැඩියා. මේ වැඩමු වෙලාවේ ඊළඟ දවසේ දුන්නේ මරණානුස්සතිය. මරණානුස්සතිය ඔක්කොම වඩන්නේ කිව්වා අදුක මේ තමන්ගේ මරණය අනවසීවතික විදියට කියලා. තමන් ආදරේම කරන කෙනෙක් හංශ කළා ඒ මරණයත් බලන්න කිව්වා. ඒක තමයි ඊළඟට සංඥාංශ දුන්නු භාවනාව. ඊළඟට කිව්වා අර ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන්නේ අනාත්ම ලක්ෂණේ වටින් බලන්නේ කොයි කියන්නේ ආයතන අරගෙන රූපේ විතරක් නැතුව හැම ආයතනයක්ම අරගෙන ඒ ආයතනයක් තුල ඇතිවීමේ වෙනස් වීමේ නැති වීමේ ලක්ෂණය. ඉතින් එහෙම බලනකොට අර මේ ආයතනයෙන් හැම එක ආයතනයක් ඇති වෙලා යමක් ඇහිලා ඊළඟ වෙනකොට මට අර බහුධාතුක සූත්‍රය එතකොට හිතට ආවා. එක ආයතනයක් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්නේ තව ආයතනයක් ඇතිවීමෙන් වෙනස් වීමෙන් නැති වීමෙන් නේද කියලා. එතකොට මම ඒ විදිහට හැම ආයතනයක් අරගෙන ඒ විදිහට ආයතනවල තියෙන අනාත්ම ලක්ෂණය මම බැලුවා. ඊට පස්සේ අන්තිම දවසේ මේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ ආනාපාන සතිය වඩන්න කියලා. දවස් 4 වෙනි අපිට දුන් දවස් වල සෙනගසින් කඩවගල්ලා ඒ ටික තමයි ලයිස් මහත්තයා මට කියන්න තියෙන වැරදි දෙයක් තියනවා නම් ඔතන ඉන්න දන්න අය හදලා දෙනවා නම් හොඳයි. හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොම් කින් හොඳයි. මේ අපි දැන් අර අපේ හිත බොත්තු මේ බොහොම මේ උපකාරයක් කරා මේ තමන්ගේ භාවනාව බෞද්ධලික වෙච්ච භාවනාව බොහොම අපි කියන කම්පැනි බෙදා හදාගත්ත එක බොහොම පිං. ඉතින් මම කැමති වසන්ත මහත්මයාට යොමු වෙන්න. වසන්ත මහත්මයා ඒ අපේ ලිඛාන්ති මහත්මියේ මතු කර තිබු ඒ භාවනාව පිළිබඳව ඒ ක්‍රමයේ පිළිබඳව ඔබතුමාට පුළුවන් ද මේ ඔබතුමා කොහොමද මේ කල්පනා ගන්නේ? ඒ වගේ විදිහට භාවනා කිරීමක් ඔබතුමාත් කරපු අවස්ථා තියෙනවද? අපි ටිකක් පොඩ්ඩක් කතා කරමු. තිරුවන් සරණයි. කිරුණා ගිම්ම ඔව් දලොත් මහත්මයා. අකින් කොක් ක්ලාවට ඒ මේ කියපු විදිහට භාවනා ක්‍රම අපි කරනකොට ඒ කියන්නේ ඉතරලාද ඉගෙනගෙන තියෙන දේවල් වල ප්‍රයෝගික කරගෙනත් මේ විදිහට අපිට ආයතන වශයෙන් මේ වගේ ධාතු වශයෙන් අර ඇවිදින කොට ඒ වෙන වේදනාව විදිහට ඒ වගේ දේවල් ඉතින් කරන්න පුළුවන්. මම ඇත්තටම මට මතක් වෙන්නේ වේදනාව ඉගෙනනකොට එක තැනකදී මට අපිට දැනගන්න මට ඉගෙන ගන්න හම්බුණා. දැන් මේ වේදනාව තැබ්දෙන දැන් ওই ඉතර කාලේ බත් එක්ක ඉන්න උරලෝස්සිය මේ වගේ මේ බත් එක තැනකට ගහලා අනේක මගේ ඉඳසතියෙදී ඒ ඔලෝසිතින් එක පැත්තකට පැද්දෙනවා. අපි හිතමු පොනට ගන්න උඩට යනවා බොහොම සුඛ වේදනාව. අනිත් පැත්තට යනවා දුක වේදනාව. මැද්දට වගේ නියුට්‍රල් ගතියකට එනකොට ඉන්ෆෙක්ෂන් ආවොත් නමුත් ඔය තුනම ගෙට ගහලා තියෙනවා ස්පර්ශයට. ඒ ස්පර්ශ වෙන විදිහ වෙනස් වෙනවා. ඒ ඔක්කොම එතකොට දුක සැප දුක සුඛ වේදනාව සුඛ දුක වේදනාව ප්‍රේක්ෂාම ඔක්කොම මෝහෙන් විලාසී නිකිතෙන් භාවනාවකට ඒ සාමනන්තිකමවත් කර්ත කියලා දීලා ඒක තව භාවනාවට උපයෝග කරගෙන තියෙනවා. ඉතින් එතුමියට ඒක ලස්සනට පැහැදිලි කරන්න පුළුවන් වුණා. ඒ අවිදිනකොට තියෙන එකතිය ඉතින් මොන කමඬහනුවෙන් හරි බලන්නේ අපි මේ කරන හැම දෙයක්ම අර පොග්ගරගේ මහත්මයාගේ වගේ මේ ලෝකයේ තුළ ඉඳගෙන අපි කතා කරන දේවල් තමයි ඒ මොළදීම අපි ඒ කරන්නේ. ඒ ඒ ක්‍රමයට මුලදී ඒ තමයි කියන්නේ කම්මස කතාඥා පුරා පූර්ව ප්‍රතිපදාව කියලා කියන්නේ ඕක තමයි කියලා අපි ගිරම් කියන්නේ. ඉතින් ඊටවල ඔය අවස්ථාවේදී අර පරිසය එහෙම තියෙන තාක්කල් තමයි ඔය ඔක්කොම දැනෙන්නේ. ඒක පරිස නිරෝධය වුණාම මේක සම්පූර්ණයෙන්ම ඒක ගිරින්න අවස්ථාවක් වෙනවා. ඒකත් විස්තරා කරන්න අපද ඔක ඔකයි කිසි විදිහට කනෙක්ට් කරන්න තියෙන ස්පර්ශය නිසා තමයි වේදනාව වෙන්නේ. ඒ වේදනාව නිසා තමයි මේ වගේ විදිහට අපි පැද්දෙන්නේ. ඒ එතකොට ඒක ඒ වගේ ප්‍රමාවල් අරගෙන තමයි ග්‍රාහකලාවට ධර්මයේ මේ ඔය එක දේවල් අපිට විතර ගන්න පුළුවන් නැත්නම් හරි අපහසුයි මේ භාවනාව කරන්නේ. ඉතින් අම්ගාස්ලාවට බලන්නේ ඔය දැන් පොගලිය මහත ලස්සන තියාගෙන ආව පරාජ අපිට මේ ඉතුරු ටික අහගන්න හම්බුනේ තියෙක කනගාටුයි. මොකද දැන් ඊට පස්සේ කොහොමද මේ ආයතනයකට මේ කරන්නේ? දැන් ඔය මහත්මිය කිව්වාගේ ඔය හැමදයක්ම කරන්නේ අපි ඇත්තටම මේ ලෞකික මේ ලෝකයේ තුල තියෙන විපරිණාමයක් දකිනවා. මේ විපරිණාමයක් දකිනව කියන එක මේ චිත්‍ර මහත්මිය කිව්වාගේ ලෝකයට ආයිති. මේ ලෝකයේ තුල නමුත් අර භාවනාවක් තුලින් ඉගෙනගත්ත දේ අපි කොහොමද මේක බලන්නේ? දැන් අපි මේ නාම රූප ක්‍රියාවලියක් නේ මෙතන තියෙන්නේ. මම කියලා නැහැනේ. නැහැ කියන්නේ නැහැ. මම ඉඳගෙන මම බලනවා මේ වගේ දෙයක් කියන තැනක නේද කියන එක ඒක තමයි මනතර දෙන්න ඕනේ මේ මේ මේ උගන්වන්න. ඒක කියලා දෙනකොට තමයි මේක කැදෙන්නේ කියලායි මම ගාස්ලාවට මේ ස්වාමනාහසලගේ ධර්මින අහනකොට කියලා දුන්නේ. උපමාව අරගෙන තමයි කරන්නේ. නිදුග වගේ දෙයක් අරගෙන නැත්නම් මලක් අරගෙන මලක පරවෙන ස්වභාවයට එනකල්ම අපි දන්නවා. ඊට පස්සේ පරවණු දේ ඒ මල පරවලා පොළොවට පස් වෙලා යනවා. ඒක දන්නේ. ඒක විපරිණාමයක් කියලා වෙනස් අන්‍ය කාරණාවක් තුනවත් ඒක තුලින් තමයි අපි ලෝකෝත්තර ධර්මත එන්න ඕනේ කියන එකයි. කියන්නේ පටිච්ච සමුප්පාදයේ ගලපලා මේ පටිච්ච සමුප්පාදයේ දුක ඇති වෙන පැත්ත තමයි සම්මුදේ දුක් නිරෝධය පැත්ත තමයි අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධය. මේ පැත්ත මේක නිරෝධය කියන්නේ නූපදින ස්වභාවය. එතන තමයි තියෙන්නේ දැනගන්න එතනට එන්න ඕනේ. ඒ දිගට එන්නේ ඒක තමයි මේ පරිපේල. තවන් තරණය ඉතින් බොරක් බොරක් කැමතියි ඔගලගේ මහත්තයා ඉතුරු ටික අහගන්න ඒක මේ තුන. තවන් තරණය ඊළඟ සැරේ වසන්ත මහත්මයා මම හිතනවා මම මේක අවස්ථාව කරගන්නවා ගබ්‍රේල් ජයන්ත මහත්මයාට ආරාධනා කරන්න අපත. හොඳයි හන්දලා හිටපන් සල්ලි මහත්මයාගේ කොබලගේ මාස්නායි පහදලි කියන්නේදී මට කෙල්චියක් තමයි අතරම මේ අනිත්‍ය කියන්නේක පෞද්ගලික දෙයක් අනිත්‍යයක් ඒ වගේම අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද කියන එකක් තමයි ඉස්සර ගමන් හිටියේ අනිත්‍ය සංඥාව වැඩිවීමට හේතුව වශයෙන් අපිට පැහැදිලිවම කාර්ය කරගන්න පුළුවන් මොකද අපිට අනිත්‍ය සංඥාව තමයි අපේ ඩිෆෝල්ට් එහෙමත් නැත්නම් තියෙන්නේ කියන්නේ අපි උදාහරණයක් ලෙස උදේ වැඩට එනවා ගෙදර ඉඳලා හවස යනකොට ගෙදරක් තියෙනවා කියන නිත්‍ය සංඥා හැඟීමක් තියෙනවා. ඒ වගේම තමයි අපි හැම දෙයකම දැන් අපිට මොකක් හරි වතුරක් ගන්න ඕන වුණොත් තිබහක් කවොත් අපි යනවා කුස්සිය. අපි දන්නවා කුස්සිය තියෙන හවල් තැනයි කියලා. කුස්සියේ පැත්තක තියෙන මෙතනයි. යනකොට තියෙනවා ඒක. ඉතින් නම් අපේ තියෙනවා නිත්‍ය සංඥාව කියන එක තියෙනවා. ඒ නිත්‍ය සංඥාවත් එක්කම තමයි අපි හැම දෙයක්ම කිරීමට පෙළඹෙනවා. මොකද අපි දන්න දේ යමක් කොතන හරි තිබ්බා නම් අපි හිතමුකෝ අපේ වොලට් එක හරි නැත්නම් කන්නාඩි දෙක හරි කොහරි ගෙස් කරවල තිබ්බා නම් අපි ආපහු එතනට ගිහිල්ලා කන්නාඩි දෙක ගන්නවා. එතකොට මේ හැම වෙලාවකම අපි තියෙන නිත්‍ය වූ සංඥාවක් මම අහවල් තැන මේ දෙය තිබ්බා එතන මේක තියෙනවා කියලා යනකොටත් තියෙනවා. ඉතින් ඒක තමයි නිත්‍ය සංඥාව කියන්නේ. එතකොට හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා නිත්‍ය සංඥාව වෙනුවට අනිත්‍ය සංඥාව වඩනවා නම් මේ ඉති රූපං ඉති රූපස් සමුදියෝ ඉති රූපස් සත්තංගම් මොකිනේ හැටියට බලන්න කියලා. එතකොට ඕක තමයි මම හිතන්නේ අර අපිට හොඳම උදාහරණයක් හැටියට මේ ඔක්කොම මේ තර්ක ඥාණයෙන් අවබෝධ කරගන්නවා. ඒ වගේම මම ඊළඟට කතා කරන්නම් කොහොමද මේක ප්‍රායෝගිකව අපි කයෙන් නැත්නම් අපේ ශරීරය තුළින් අඳුරගන්නේ කියලා පළවෙනිම ගත්තාම අපිට අර ස්වාමීන් වහන්සේ අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කෙනෙක් දක්වනවා වගේ අර ෆ්‍රිජ් එකේ ලයිට් එක වගේ ඒක ඇරියාම ලයිට් එක පස් වෙනවා වැරුවම කෙනෙකුට හිතන්න පුළුවන් ලයිට් එක පස් වෙනවා කියලා මොකද ආපහු වර්ණ ගන්නලා බලනකොට ආපහු ලයිට් එක පස් වෙනවා අන්න ඒ වගේ නිත්‍ය සංඥාවක් නිරන්තරයෙන්ම තියෙනවා. ඒකයි අපි නැවත නැවත පහුගිය දේවල් හොයාගෙන යන්නේ, පහුගිය දේවල් කිප්පෙන් මතක් කරගෙන යන්නේ. හැබැයි මේ ආයතන ගැන හරියට ඉගෙන ගන්න කෙනෙකුට තේරෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද මේ ආයතන ඒ වෙලාවේ ගැටීම නිසාම, ඒ ස්පර්ශය නිසාම ඒ දේ අපිට පේනවා, දකිනවා, ඇඟට ගැටෙනවා, දැනෙනවා මිස මේක නිරන්තරයෙන්ම කියලා කැරියර ගත්තොත් අපි ඉන්නේ නිත්‍ය සංඥාවේ හිමිය දරගන්න වෙනවා. දැන් උදාහරණෙ උදේ ගෙදරින් පිටත් වෙලා ආවට පස්සේ හවස ගෙදර යනකොට අපිට ගෙදර පේනවා. එතකොට ඒ ගෙදර පේන්නේ ගෙදර තිබුණ හින්දා නෙවෙයි, ඒ වෙලාවේ ඇසත් ඒ රූපයත් චක්කුඥානයත් කියන තුනේ එකතු වෙලා හැදෙන සත්‍යය නිසාම දැනගන්නවා කියන එක අපිට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම තර්ක ඥානයෙන්ම මුලින් හිතලා තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා හැම වෙලාවෙම අපිට යමක් දකින්නවා නම් යමක් දැනෙනවා නම් කලින් තිබ්බ දෙයකට සාපේක්ෂව නම් අපි කරන්නේ ඒ හැම වෙලාවෙම අලුතෙන්ම දෙයක් හටගත්ත නිසා මේ තිබිච්ච දෙයක් නෙවෙයි කියන අර්ථයට ගන්න වෙනවා. එතකොට අපි ඔන්න අනිත්‍ය සංඥාව වැඩිවීමක් කරන්න පුළුවන් සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේ. ඊළඟට අපි භාවනාවක් කරනකොට විශේෂයෙන් වේදනානුපස්සනාවට බර වෙච්ච භාවනාවක් කරනකොට තේරෙන දෙයක් තමයි අපි ආශ්වාසයෙන් සාමාන්‍ය පටන් ගන්න ආශ්වාස ප්‍රශ්වාසයෙන් හිත ගොඩක් තීව්‍ර කරගෙන නැත්නම් අපේ දැනීම ගොඩක් තීව්‍ර කරගෙන ඉන්නකොට මේ කයේ දැනෙනවා සියුම් වේදනා. දැන් අපිට සාමාන්‍යයෙන් හිත එකඟ නොවෙච්ච හිත කලබල කියන්නේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට අපිට දැනෙන්නේ බොහොම අලු ගොරෝසු වේදනා තමයි දැනෙන්නේ. ඒ වගේක උදාහරණයක් ගත්තොත් එහෙම අපිට භාවනාවකට වාඩි වෙලා ඉන්න වෙලාවෙ නම් බොහොම රළු වශයෙන් ගොරෝසු වශයෙන් කොන්දේ අමාරු දැනෙන්න පුළුවන්, දණිය අමාරු දැනෙන්න පුළුවන්, ඒ වගේම සම්මාලිට බොඩු එකක්කම වගේ දේවල් දැනෙන්න පුළුවන්. අපි ඒවට තමයි සාමාන්‍ය වේදනාව කියලා කියන්නේ. විශේෂයෙන්ම අපි වේදනාව කියන එක පාවිච්චි කරන්නේ දුක්ඛ වේදනාව ගැන කතා කරන්න. හැබැයි වේදනාව කියන තැන බුදුසසුන වහන්සේ කියන්නේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියනක තුනම සුඛ වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාව කියන එක තුනම තමයි වේදනාව යටතේ කතා කරන්නේ. එතකොට අපේ මනස සියුම් වෙන්න අපිට දැනෙන්න පටන් ගන්නවා මේ කයින් කියන සියුම් වේදනාවන් දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වින්දන දැනෙන පට. ඒක මේ දුක් වේදනාවක්වත් එහෙම අපි ලේබල් කරන්නේ නැතුව ගත්තොත් අපේ මේ කය පුරාම යම් කිසි සියුම් චලන කම්පන චංචල ගති දැනෙන්න පටන් ගන්නවා. මේ දැනෙන්න හේතුවක් තියෙනවා. ඒ දැනෙන්නේ ඒ ඇතුලේ සිද්ධ වෙන නිරන්තරයෙන්ම සිද්ධ වෙන ভাইබ්‍රේෂන් එක නිසා. ඒ අපේ කය හැදිලා තියෙනවා නම් යම් කිසි ධාතු කොටස් නා අපි දන්නවා පටවියා පොතේජ වායුව කියලා අපි දැන් ඉගෙනගෙන තියෙන හින්දා අපි දන්නා ඒ වගේ තමයි හැදිලා තියෙන්නේ. ඒ ධාතු වල සිද්ධ වෙන නිරන්තර වෙනස් වීම නිසා චලන නිසා තමයි අර කාන්ති මාත්‍රයේ කිව්වා වගේ මේක ඇති වෙනවා නැති වෙන ගතිය නිරන්තරයෙන්ම පවතිනවා. ඒක දැනෙන්න නම් ඉතාමත්ම මනස ඒකාග්‍රතාවයකට පත් කරගෙන මේ කය දිහා හිස් මුදුනේ ඉඳලා දෙපතුල දක්වාම ස්කෑන් කරනවා කියොත් එහෙම අපිට හොඳට දැනෙනවා මේ කයේ වින්දන වෙනස් වෙන විදිහ. ඒ කියන්නේ අපි හිත යොමු කරන්නේ කොහෙද? එතන දැනෙනවා මේ හෙල වෙන සියුම් හරියට නිකන් කූඹියනවා වගේ ගැටි දැනෙනවා. ඒ වගේ රළු වේදනක් දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ සියල්ලම දැනෙනකොට අපිට තේරෙනවා අපි දැන් කිසි දෙයක් හොලවල තද කරන මෙරිකල එහෙම නෙවෙයි මේවා දැනෙන්නේ. මේවා නිරන්තරයෙන්ම මේ කයේ ඇතිවීම නැතිවීම වශයෙන් කුඩාම අපි කිව්වොත් එහෙම අපි ඉගෙන ගන්න ඒවත් එක්ක සම්බන්ධ කරන මේ රූප කලාප වල ඇතිවීම නැතිවීම වශයෙන් ඇති වෙන නිසායි මේ විදිහට අපිට මේ විදිහට වින්දන දැනෙන්නේ. ඒවත් නිරන්තරයෙන්ම වෙනස් වෙමින් යන දේවල්. මොකද කවුරුත් හිතලා කරන දේකුත් නෙවෙයි. එතනම අපිට පේනවා අනිත්‍යත් එක්කම මේක මේ කවුරුත් හිතලා කරන අනිත්‍යක් නෙවෙයි. මේක සිදුවීම් මාලාවක්. ඒ කියන්නේ මේකට අධිකාරීත්වයෙන් යුතුව කෙනෙක් නැහැ. ඒකනම් මේක අනාත්ම සිදුවීමක්. ඉතින් ඇත්තටම අපිට තේරෙනවා මේ අනාත්ම සිදුවීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට අපිට දැනෙනවා මේ වේදනා, ඒ වගේම මේ අපේ මේ ඇතිවීම නැතිවීම වශයෙන් රූපවල තියෙන ඇතිවීම නැතිවීම අර සමුදේ අත්සංගමයේ කියන එක අපිට ඒ තුමින් වටහා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් බොහොම දුරට තර්ක ඥාණයෙන් යන්න සීමාවක් තියෙනවා. තර්ක ඥාණයෙන් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න බෑ. ඒක අපි කියන්නේ සීතාමේ ඥාණය කියලා. නමුත් ඇත්තටම භාවනායන යෝගීව ඉන්න වෙලාවට විශේෂයෙන්ම වේදනානුපස්සනාව වගේ දෙයකට යොමු වුණොත් හොඳින්ම තේරෙනවා මේ කය ක්‍රියාකාරීත්වය ඇතිවීම නැතිවීම වශයෙන් ඒ අනිත්‍ය වූ ස්වභාවයක් හොඳට තේරෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවේ මට එකතු කරන්න කියන එක හිතනදලොස් මාත්‍ය තේරුම් ගන්න. සාදු තේරුම් ගන්න බොහෝම පිං. ඉතාමත්ම හොඳ කාරණාවක් කරනවාක් අපි නැවතත් මේ පටිගත කීපව අහලා අපි කල්පනාට කටයුතු කරනවන් ගණනාවක් ඔබතුමා ඉදපත් කළේ. ඒ වගේම පෙර කාන්ති මහත්මිය කරපු දේවල් තෝ ඒ වගේ භාවනා අධ්‍යක්ෂින් වලින් පසුව කල්ලාණ මිත්‍රන් කියන දේවල් අපිට වැදගත් වෙනවා. අපි කොහොමද අපි නැවතත් භාවනා දියුණු කරලා දාගන්නේ කියලා මම කැමති අනිත් කල්ලාණ මිත්‍රන්ට යොමු වෙන මේ වෙලාවේදී අයිලින් අක්ක ඔබතුමාත් භාවනා වලට සම්බන්ධයි ආවේ. අපි අද කම් මේ කතා කරන්නේ අනිත්‍ය කොහොමද දකින්නේ භාවනාවකින් කෙනෙකු කියන කාරණාව පොතපත් ඉදෙනුමින් මදක් ඉවත් වෙලා කොහොමද අනිත්‍ය භාවනා කරනකොට කෙනෙක් දකින්න ඕනේ. අපි හැමදාමත් කතා කරපු දේවල් වුණාට කොහොමද ඇත්තටම දැන් මේ පෙර දැනුම තියනවා කියලා උපකල්පනය ඇතුව මේ ඉන්න අය වගේ දැනුම තියන අය කොහොමද අනිත්‍ය දැකිය යුත්තේ භාවනාවකින් අයිනක් කරේ වෙන්නම මම එදා කිව්ව විදිහට අපේ භාවනාව කරේ සතිය වැඩිම. ඉතින් සතිය කියන එක වැඩනකොට ඒකේ එළියෙන් අපට බොහෝ දේවල් හිතේ ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න පුළුවන්. උදාහරණයක් තමයි හුස්ම ගැන බැලුවොත් හුස්ම ඇතුළට එන්නේ කොහමද? ඇතුළට ඉවර වෙනවා අලුත් එකක් පිටට යනවා. එතකොට අපි මං කිව්වේ අපේ ස්වාමීන් වහන්සේගෙන් අපි භාවනා කමටහන් ගන්න සතිය වැඩිමිට. ඉතින් සතිය හොඳට වඩලා ඒ සතිය ෂාප් වෙනකොට මේ යම් හිතේ තියෙන දේවල් වල අනිත්‍ය ස්වභාවය වැටහෙනවා. ඒක දකින්නවා කියනත් බෑ, වැටහීමක් සිද්ධ වෙන්නේ. උදාහරණයක් තමයි දැන් හුස්ම ගැන බැලුවොත්, ඒක ගොඩාක් slow වෙනකොට එක ධාරාවක් නෙමෙයි, මේක පොටස් පොටස් වශයෙන් සිදුවන අලුත් ක්‍රියාවලියක් විදියට පේන්න ගන්නවා, නිකන් දැනෙන්න ගන්නවා. ඒක ස්වාමීන් වහන්සේ විස්තර කරනවා අර thin slicing of time කියලා. ගොඩාක් slow වෙනකොට හැමදේම එහෙමයි. ඉතින් තව උදාහරණයක් ගත්තොත්, දැන් මම භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා නම් මේ සද්දය ඇවිල්ලා ඒක ඉවර වෙනවා. අපි ප්‍රපංච කරේ නැත්නම් ඒක ඉවරයි. ඉතින් අපේ හිතෙන් තමා දේවල් අපි හදාගන්නේ. නැත්නම් සතිය මගින් හරියටම සතිය තියෙනවා නම් මේක නවත්ත ගන්න පුළුවන්. මේ කණිච්ච ස්වභාවය දැකලා ඒක ඇති වෙනවා නැතිවීම. සෝත විඥානේ හරි අපි හිතමු ඔක සද්දයක් ඇහෙනකොට ඒ විඥානේ ඇති වුණා, එතරම් නැති වෙනවා. එතකොට ඒ විඥානේ තව තැනක ඇති වෙනවා, ආයෙ නැති වෙනවා. ඉතින් ධාරාවක් නෙමේ, හැම දෙයකම අනිත්‍ය ස්වභාවයක් වැටෙනවා. ඉතින් ඒ විදිහට සමාමල්ලි මං භාවනාවෙන් තේරුම් ගත්තේ. තේරුම් සරණයි, මං හිතනවා ඇහෙනවා කියලා. එන්න කියලා ඔය ඇහුණා තේරුම් සරණ බොහොම පිං බොහොම හොඳයි. ඒක තමයි බලන්න අපි සරි සතුරු වෙනවා. හැම කල්යාණ මිත්‍රයෙක්ම ඒ තමන් කරපු භාවනාවෙන් තමන්ට කිසියම් අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ එකිනෙකා කිරිපු දේවල් හරි හෝ වෙනස් වුණත් ඒ හැමෝම බොහොම සතුටින් සමුලසින් තමන්ගේ භාවනාව සතුට සාර්ථකත්වයෙන්ම දැකලා තිනවා. ඉතින් සාදු කියන එක තමයි අපි තියෙන අපේ කඩන මිත්‍රයන් හැමෝම කිසියම් මාවතකින් ඉන්නවා කියන දේ. ඉතින් අපි එකිනෙකාගේ මාවතන් විවේචනයකට යොමු වෙන කරන්න නැතුව අපි බෙදා හදාගමු අපේ අධ්‍යක්ෂක කඩන මිත්‍ර හැටියටම බොහොම පිං එකට ඒ කොමෙන්ට් කතා කරන්න කියලා කොංගලි මහත්මයා ඔබතුමා විසන් දෙච්ච වෙලාවේ අපි පොඩ්ඩක් කතා කරගෙන ගියා. කල්‍යාණ මිත්‍රෝ හැමෝම එකලඟ අදහස් දැක්වා. බොහොම අගේ කලින් කතා කරලා ඔබතුමා පහදු කිරි කොටස අනිකුත් සහ ගන්න විශේෂයෙන් බලයින් බව හැමෝම කිව්වේ. එසේ නමුත් ඔබතුමා මොහොතක් කතා කරපු දේ අල්ලගන්න ඉඳීලා මම යොමු වෙන්නම් තවත් කල්‍යාණ මිත්‍රයෙකුට. මම හිතනවා මම යොමු වෙන්නම් කියලා සේන මහත්මයාට. තිරුවන් සරණයි. එත සම ගොඩක් හොඳ අදහස් ප්‍රකාශ වුණා මෙතනදී. දැන් මට තේරෙන විදිහට දැන් අනිත්‍ය කියන එක සාමාන්‍ය දැනුමක් වගේ කියන්නේ අහලා තියෙනවා, දන්නවා. නමුත් ඒක හිතට කාවැදිලාද කියන එක තමයි බලන්න ඕනේ. ඒක මට නම් තේරෙන්නේ තවම මට ඒක හිතට කාවැදිලා නැහැ කියලා. මොකද ඒක උදාහරණයක් මං ගත්තොත් මෙතෙන්දි දැන් සිද්ධ වෙච්ච එක. දැන් කෝකලගේ මහත්මයා ඉස්සෙල්ලා හොඳට අපිට විස්තර කරලා දුන්නා ඒක. නමුත් විස්තර කරලා දීම අතරමඟදී එතුමාගේ ලයින් එක ඩ්‍රොප් වුණා. මෙතෙන්දි මම දැනගෙන හිටියේ තමයි නම් ටිකක් දුක් වේදනාවක් ආවා. ඒ කියන්නේ මේක මෙහෙම වුණ නැත්නම් හොඳයි කියලා. ඒ කියන්නේ දුක් වේදනාවක්. ඉතින් මේ දුක් වේදනාව ආවේ ඇයි කියලා බැලුවාම මොකද මම එතනට ඒ එතුමාගේ මෙතුමාගේ සද්දය තමයි මට ඇහුනේ. කම්පියුටර් එක තුලින් ඇහුන සද්දය. ඒ සද්දය මම අනිත්‍ය හැටියට සලකලා තිබුණ නැහැ. ඒක මට නිත්‍ය විදියට ඒක තවදුරටත් එතුමා හොඳට විස්තර කරයි කියලා මම බලාපොරොත්තු වෙන බලාගෙන අහගෙන හිටියා. ඉතින් නමුත් මේ අවස්ථාවේදී මම එහෙම හිතුව නැති නිසා මට මේ දුක් වේදනාවක් ආවේ. ඒක මගේ අනිත්‍ය හැටියට නොසලකපු නිසා. දැන් මෙතෙන් දැර ඉති රූපං කියන එක බුදුහාමුදුරුව අපිට දේශනා කළා තියෙනවා. ඉති රූපං මෙතනදී මොකද මේ ඉති රූපං කියලා කියන්නේ? එතකොට මම මේ අවස්ථාවට බැලුවොත් මේ කොක්කලගේ මහත්මයාගේ මේ කතාව මම තේරුම් ගත්තේ නැහැ. මේක මේ රූපයක් කියලා කියන්නේ ඒ ශබ්දෙන් මගේ සිතේ මගේ වෙනසක් ඇති වෙනවා. මේ වෙනස තමයි මේ රූපය. ඒ රූපය ඇති වෙන්නේ රූපය වෙනස් වීම ඇති වෙන්න මොකද්ද හේතුව කියලා මම හේතුව බැලුවේ නැහැ. ඉතින් ඒ හේතුව බැලුවා නම් ඒ විදිහට කළා නම් මේ අනිත්‍ය මම පිළිපැද්දා වෙනවා. එහෙමනම් මට මේ දුකක් නැතුව දිගටම ඉන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් මේ මම එහෙම කරේ නැති නිසා, ඒ කියන්නේ රූපම් මේක මගේ එකකලගේ මහත්මයාගේ කතාව මගේ හිතට වැදුනා, ඒකෙන් වෙනසක් වුණා, ඒ වෙනසෙන් මම ඇලීමක් ඇති කරගත්තා. ඒ ඇලීම නිසා ඒක එකපාට නැවතුනහම එක්තර දුක් වේදනාවක් ඇති වුණා. මේ විදිහට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව මම පිළිපැත්තා නම් මට මේ අනිත්‍ය සංඥාව ඇති කරගෙන මේ දුකින් මිදෙන්න තිබුණා, මේ අවස්ථාවේ දුකින් මිදෙන්න තිබුණා මේ කියලා මට හිතෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියන වාක්‍යය බොහොම අගනා විදිහට ඔබතුමා මේ මේ වෙලාවෙ වෙච්ච දේ මතු කරාම එහෙම තමයි වෙන්නත් ඕනේ. ඒතර හරි පැහැදිලි. එහෙනම් මම මේ උදාහරණයම ඉන්නම් අනිත් එක්කනත් එක්ක වසන්ත මහත්තයාට යොමු වෙනවා. දැන් ඔය සේන මහත්තයා කිව්වනේ ප්‍රබුම් ලස්සන්ට පැහැදිලි කළා. ඔබතුමා වසන්ත මහත්තයා එකඟයි දෙය කියපු දෙයට. එහෙමද මේ අනිත්‍ය දකින්න ඕනේ? මේ શબ્දය වුණා, මේ શબ્ද නැතු වුණා කියන තැන ඒක දනිත්‍ය. එහෙමද අනිත්‍ය දකින්න ඕනේ? ඒ ඒ ඒ શબ્දය ගැන මට පොඩ්ඩක් එතන පැහැදිලි කර ගන්න කැමතියි. ඔබතුමා අදහස් කරන්නේ ඒ විදිහට මොකද කියලා. ඇත්තටම කියන මහත්තයා ඒ උපමාව අරගත්තේ කොහොම ලස්සනට ඒක උපමාව ගත්ත. ඇත්තටම මටත් හිම දුකක් ආවා. සියයට 200ක්. ඒ වගේ මොකද අපි හරි ફોકસ වෙලා හිටියේ දෙන්න මම කතා කරන්නේ මේ ලෝකයේ තුල ඉඳන. ඉතින් මේ වගේ දුකවල අපිට කොච්චර එනවද? ඒක තමයි අපි සසරේ පුරුදු කරන පිළි විදිහ මේ දුකවල එනහමයි. Taman කැමති දෙයක්. ඒකේ මේ කැමති දෙයක් හොඳ අවධානයෙන් ඉන්න වෙලාවට කැඩලා ගියාම ඒකට ආව ස්ටොක්යක් වගේ දුක. අයියෝ දැන් ඉතින් මේ ඉස්සර ටික අහගන්න හම්බුනේ නැහැ නේද? ඉතින් ඔය ඒ උතන තියෙන්නේ විපරිණාම වෙනස් වීම. විපරිණාමයක් වුණේ ඉතින් නමුත් ඒක නෙමෙයි. උතනින් තමයි එහාට යන්න ඕන. නමුත් ඔය වගේ තමයි අපි මේ තියෙන ඔතේ තේර මහත්ය බොහොම ලස්සනට පැහැදිලි කරලා ඇත්ත. සම්පූර්ණයෙන්ම ඇත්ත. එහෙම දෙයක් තමයි වුණේ. නමුත් ඔය අපිට ඔය සත්‍ය වශයෙන් කියන්නේ මේ විපල්ලාස කියන්නේ සත්‍ය කියන්නේ උතන නෙමෙයි. සත්‍ය දකින්න තමයි මේ අපි උත්සාහ කරන්නේ. නමුත් මේ ලෝකයේ තුල ඉන්නකොට අපිට දැනෙන විදිහ තමයි ඒ ඉතුමා පැහැදිලි කරේ හරියටම හරි. ඒ උපමාවත් ඉක්මවා ගන්න පුළුවන්. එහෙම දැක් මගේ හිතට හරියටම ආවා. ඉතින් නමුත් එයා මේ ඉතින් නමුත් ඒසත් ඔය දකින්න අනිත්‍ය නෙමෙයි බුදු ජානවා. අපි ඔය විදිහට ඔය තුරින් තමයි අර ලෝකෝත්තර දැන් කොග්ගල්ගේ මහත්මයා පැහැදිලි කරගෙන ආපු මේ කියන ලෝකෝත්තර පැත්තට යන්න ඕනේ ලෝකෙන් එහා. පැත්තට ගිහිල්ලා අනිත්‍ය ගැන හිතන පැත්තට යන්න ඕනේ. නමුත් මේක තුලින් තමයි යන්නේ. අපි ඒක ගැන හොඳට කියමු. මොකද අපි ප්‍රසන්නවත් ඔබතුමා කීපෝදාම අපිට පුණ පුරා මතක් කරලා සේන මහත්මයා ගේ අක්කි මගේ කර මේ නමුත් මට වනේ ඉතින් එහාට යන්න දැන් ඉතින් මට කැහිල්ල තමයි ඒ විදිහට හැංගිලා තමයි මම ඔබතුමාට යමු උනේ. මම හිතනවා ඒක එක්තර දෙයක් ඉතින් එහාට යාතන කර යන්න ඕනේ. එතෙන්ද ගෙනියන්න අපි මම ඊට පස්සේ කොකුලේ මහත්තයට යමු වෙනවා. එතෙන්ද ගෙනියන්න ඔබතුමා එතන ආරම්භයක් ගන්න කොහොමද මේ ඔබතුමා ඉස්සර කාන්ති මහත්මිය ප්‍රකාශ කරන කොටත් ඔබතුමා කිව්වා ඒක පූර්වකෘතිය කියලා. මම කාන්ති මහත්මිය ඊට පස්සේ යමු උනේ. යමුනොත් එතුමා මම ඕනනම් යමු වෙනනම් ඔබතුමාගෙන් පස්සේ මම කාන්ති මහත්මිය අපිට ප්‍රකාශ කරන අපකමේ ඔබතුමා කිව්වා බොහොම හොඳයි. ඔබයි ඒක පූර්වකෘතිය ලෝකෝත්තර දැක්ම නෙමෙයි කියලා. අපි ඒකත් එතුමගෙන් නැවතහමු එහෙමද එතුමා ස්ථාපනය කරන්න කියලා. නමුත් දැන් මේ කතාවේදී දැන් ගෙනියන ඊගව තැනට කොහොමද මේ ලෝකෝත්තර මට්ටමේ මේ වෙච්ච සිද්ධිය වෙන දේවල් නෙමෙයි. අර කොකුලි මහත්තයා කතා කරගෙන ඉන්නකොට කැඩිලා ඒ වෙච්ච සිද්ධියදී ලෝකෝත්තර විදියට ඒක දකින්න නම් කොහොමද දැක්ම වෙන්න ඕනේ? මේ දවස් මහත්තයා මෙහෙමයි දැන් ඉතින් ඕක කොටස් කීපයකට කඩන શબ્දයක් ඇහුණා. දැන් අපි හමුද ඒ શબ્දෙට අපි ඒ શબ્ද කියන ආපු શબ્දෙට අපි ඒක පිළිගත්තා. මේක දැන් මේ බාහිරින් ආපු શબ્දයක්. ඒ බාහිරින් ආපු શબ્දය අපි බාහිරට දාලා අපි කල්පනා කරා මුහුතුක මවාගත්තා. දැන් මේ ඉතමගේ රූපේ පේනවා මවාගත්තා. දැන් මවාගෙන ඒ මවාගත්තු රූපේ කිරි බැඳුණා. ඒ බැඳිච්ච නිසා තමයි මේ ඔය විදිහට තමයි අපිට ඒක ඔක දැන් අපි පැහැදිලි භාවනාවක් තුලින් අපි හිතා ගන්න ඕනේ මෙහෙම දෙයක් තමයි මගේ වුනේ කියලා ඉස්සර දැනගන්න තැන්නේ. මේ මෙහෙම දෙයක් වුනේ කියලා. ඒක ඇත්තටම සිද්ධිය බැලුවොත් ඔය උතන තියෙන්නේ අපි හදාගත්ත දෙයක්. මේ අපි හදාගත්ත රූපය හදා ඒ රූපෙට බැඳුණා බැඳිච්ච නිසා තමයි මේ දුක ආවේ. ඒක එහෙනම් මේ මෙතන සත්‍ය වශයෙන් කරලා තියෙන දෙයක් කියන එක හිතරද දෙන්න ඕනේ. විතර ඒක තමයි භාවනා කරන්නේ. නැත්නම් ඒක පාඨම ලෝකෝත්තර ධර්ම දකින්න බෑනේ. ඒක මේ තම තමන්ගේ දක්ෂය අනුගමනය දැක ගන්න දෙයක්. ඒක භාවනා ඒක භාවනා දුවි කරගන්න මේ අපි මේ අහුණු සද්දේ කොටස් හතරකට බෙදුණා. මෙහෙම සද්දයක් අහුණුනහත් ඒ සද්දෙත් එක්ක උතුමාගේ කතහඬත් එක්ක ගිහිල්ලා ඒ කතහඬත් එක්ක රූපයක්ම ආවාගත්තා. මේ රූපය ගෙතහගත්තා. මේ අපිට මේ පෙර කතහඬක් තියෙනවා. අහල පුරුදු කතහඬක් තියෙනවා. ආ මේක නැති වුණා. ඒක මත නිකන් ඒකපොර ඒකෙන් තමයි අපි එතනින් හදාගත්තේ මේ රූප වේදනා සංඥා සංකාර පංච පාදාන සංදී හදාගත්තේ. මොකද විඥාණයෙන් දැනගත්තා. විඥාණය කියන්නේ අත හතරමං හන්දී ඉන්නේ අර රූප වේදනා සංඥා සංකාර වල හතර දෙනා නැද්ද ඉඳගෙන යනවා කිසිදක් කියන්නේ මේ විපල්ලා හදනවා කියන්නේ මේ ඇත්තම අපි කරලා අපිට පෙන්නවා. ආ පෙන්නවා කියන්නේ එහෙම දැන් ඉතින් දැන් ඒක දැන් ඒකට ඒකෙන් අපි පරම අධ්‍යක්ීම අලුත් අධ්‍යක්ීම මත අයිසින් කරාවක කේච්චියත් අයිසින් කරාවගේ ඒකුණ දාලා දැන් අපි ඒක බැඳුනා. ඒක අපි ඕක කඩා ගන්න ඕනේ. ඔය උපද අපි ඒ මොහොතට ඇහුණ එකයි ඊට පස්සේ අපි ඇතුළු තිබිච්ච පංචපාදානස්කන්ධයක් ඇති වුණා. දැන් ඇතුළ එක අතර එක වෙනසක් ඒ දෙක ගැප් එකක් දැහැපිට තියෙනවා. දැන් මේක නැති වුණා. ඒක ඔතන තමයි භාවනාවක් කරනකොට තමයි තේරෙන්නේ. තමන් හිතන්න ඕනේ මෙහෙම දෙයක් වුණාට මෙහෙම දෙයක් මෙතන වෙන්නේ කියලා. ඒක මේක නාම රූප මේ වගේ සංසිද්ධියක් වෙන තැනක මම මේ වගේ අල්ලගත් නිසා මට මේ දුක ආවා. කොයි විදිහට තමයි මට කියන අපි කොබ්බලගේ මහත්තයා මං කියන පැහැදිලි කරේ උතුරින් එහාට උතුම නතර කරානේ මේ ආයතන වලට ඇවිල්ලා අපි ඒ තුමාගෙන්ම අහගමු මට මේ පැහැදිලි කරලා කියන්න තරම් එකක් නෑ අමාරුයි. ඒකයි මම මේ හොඳයි කමන්නේ සද්වත් හොඳයි. ඔබතුමා සෑහෙන උත්සාහයක් ගත්තා කියන්න කියලා අපිට තේරෙනවා. හොඳයි මේ ඒක හැමෝම ඔබතුමා කියන වගේම ඒක භාවනාවේ අත්දැකීමක් වෙනකොට ආයි වචන හොයන්න දෙයක් නැහැ. අත්දැකීම් තුලින්ම කියන්නේ දකින්න දෙයක් උපදින්නේ කියන්නේ ඒක වෙනත් දැනුමින් කියනට වඩා ලෙහෙසි භාවනා අත්දැකීම් තව වැඩි වෙනකොට ඒ කියීමේ හැකියාවත් අපිට ඇති වී තව හොඳයි. මම කාන්ති මාත්මීට මොහොතක දෙම වෙනවා සේන ප්‍රොබ්ලම් හදන වෙන ඉස්සෙල්ලා කාන්ති මාත්මී මම ඉස්සෙල්ලා කිව්ව ඔබතුමීට වෙන්නම් කියලා ඔබතුමී තාමත් හොඳින් මේ භාවනා අත්දැකීම් ප්‍රකාශ කළා අපිට. ඔබතුමී මේ කල්පනා කරන්නේ පූර්වක කෘතියක් හැටියද එහෙම නැත්නම් පුරකුදී පසුකරගිය භාවනා ඔකීලද? කරන් සරණ හැමදෙනාට මොනවාරි පහත්ද මං ගොඩක් අගේ කරේ එතන හිත කිසිම ආකාරයකින් අර කමඨාණයෙන් පිට යන්නේ නැති ගතියක් තියෙනවා. මොකද ඒක වඩන්න ඕනේ. ඒ දැන් ස්වාමිනාගේට අපෝ ගිහිල්ලා කොහොමද වැඩිවේ කියලා කියන්න ඕනේ. ඒක හිත වෙන කිසිම ආකාරයකින් පිට ගියේ නැහැ. දැන් සක්මන් කරනකොට වේදනාව ඇති වෙනවා. ඇති වෙන වේදනාව ඒ දුක් වේදනාවක්ද සැප වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද කියන එක දකින්න ගමන්ම ඒක ඇතිවීමක් නැතිවීමක් දැක්ක නිසා අර හිතට වෙන කිසිම ආරම්මණයක් ගන්න හැකියාව තිබුණේ නැහැ ওই කිසිම අවස්ථාවක භාවනා කරනකොට. දැන් මගේ හිත ගොඩක් වෙලාවට ආනාපානෙ කරනකොට විසිරුණාට දැන් එතෙන්දී ආනාපානෙට ගියේ මේ ආනාපානෙ තුළ ඇති වෙන වේදනාව බලන්න කියලා අර හිත ආනාපානෙන් පිට කොහෙවත් ගියේ නැහැ. ඉතින් ඒ නිසා මම පූර්ව කෘත්‍යයක් හැටියට නෙමෙයි මගේ හිත හොතේට මට ඒ හාලාවේ මොන ශබ්දයක්වත් ආවද සමහර විට දුරවහන ශබ්දයක් මට කිසිම දෙයක් දැනුන්නේ නැහැ. ඉතින් මම ඒක නිසා ඉතින් මම එහෙම හිතන්නේ මට හිතනවා මම හිත සම්පූර්ණ ඒකාග්‍රතාවකින් මේ කමටහන් ටික වැළුවා කියලා. එහෙම තමයි මම හිතන්නේ. ඉතින් ආයතික මට ගොඩක් මේ දන්න අභිධර්ම දැනුම හොතේටම අර ආයතන වලදී මට එකපාරටම අනාත්මයි කියන ලක්ෂණය දකින්න කිව්වහම ආයතන තුලින් මට හොඳට පැහැදිලිව පේනවා දැන් මේ අනාත්ම ලක්ෂණය නේද කියලා. මට කොටිම පිටිකල සාමිනහසේ පවා මතක් වුණා චක්කු ප්‍රසාදයේ මෙන්න මේ ටික නේද තියෙන්නේ, මේක කර්මයෙන් ඇවිල්ලා තියෙන්නේ, මේක දැන් සාමිනහසේ පොදුවේ කියනකොට කිව්වා කම්ම චිත්ත යුතු ආහාර කියලා. මට ඒකත් මනසට ආවට මට හිතුණා දැන් මේ සුද්ධාස්තිකය ප්‍රසාද රූපය මේකට තියෙන ජීවිතින්ද්‍රිය දැන් අපි හිතියත් මේක නැති වෙනවා නේද කියලා. උදාහරණයකට මට මතක් වුණා පිටිකල සමින්නම්සේ. ඒ වගේ මේ හැම ආයතනයක්ම තියෙන මේ අපි කර්මයෙන් ගෙනාවු මේ ටික අපේ වශයෙන් මුකුත් නැහැ නේද? මේ මම කියලා කියන්නේ කොහොමද මෙතන ඉන්නේ මේ කිසිම ආයතනයක් මේ වශයෙන් පවත් ගන්න බැරි නම් ඒවට උරුම වෙච්චම විදියට වැඩ කරනවා නම් ඒ ඔක්කොමත් තීර්ථ විනාශයක් කියලා මම නැති වෙන්න පුළුවන් නේද? අන්න ඒ ආකාරයෙන් මම ඉතින් අනාත්මය දැක්කා. ඒ නිසා ඉතින් මම හරි සතුට වෙනවා. මගේ හිත කිසිම අවස්ථාවක රස්නේ හොඳටම තිස්සා. නමුත් කිසිම අවස්ථාවක ආරම්භණයෙන් පිට ගියේ නෑ මගේ හිත යනවා. මම ඉතින් හරි සතුට වෙනවා. සමිනාන්ති මෙහෙමත් කිව්වා මේ දවස් හතරක් තුල භාවනාව ගන්න මට බෑ. මම නිකන් මේ කමටහන් ඉන්ට්‍රොඩියුස් කිරීමක් විතරයි කරන්නේ කියලා කිව්වා. දවස් හතරක් තුල කරන්න බෑ, මේක සෙනඟ වැඩි. ඒකයි මේ හතරකට මේ කියේ කිව්වා. එහෙම කියලා කිව්වා. ඒක තමයි ලාලිත් මහත්තයා මට කියන්න පුළුවන්. හොඳයි තේරුම් ගන්න සල් මං ඉස්සර කිව්වාගේ කොතරම් හොඳද හැමෝම තමන්ගේ ඒ සම්බන්ධ වෙච්ච මේ පසුගිය දෙසැම්බර් නිවාඩු කාලේ ඒ භාවනා වැඩසටහන සම්බන්ධ වෙලා බොහොම සතුටින් කතා කරනවා. ඒක අපි අගේ කරනවා. ඒ සතුටට ඒ සොම්නසට හානියක් නොවන විදිහ තමයි අපි සාකච්ඡා කරන්නේ. මොකද ඔබ ඒ ලබාගත් සතුට ඉසියෙන් පවතින ඕනේ. සතුටම තව තවත් වැඩි වෙන්න හේතු වෙන්න ඕනේ මේ සාකච්ඡාව උනුත් මේ නිබිට ගිහිල්ලා. ඒ නිසා ඒ තමන් බින්දේ සොම්නසට හේතු තියෙනවා. ඒක ගැන කිසිම තර්කයක් විතරක් නැහැ. ඒක එහෙමයි. හොඳයි අපි එහෙනම් කොග්ගලගේ මහත්මයාට යොමු වෙනවා. කොග්ගලගේ මහත්මයා මේ ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමා නතර කරපු තැන ඉඳන් මේ ඇත්තටම වචන මාලාවකට අපි කොටු නොවිය ඔබතුමා හැමදාම කියනවා වගේ භාවනාව කරගන්නේ කොහොමද මේ දේ? හොඳයි තෙරුවන් සරණයි. තමයි එතකන් ගෞරවයෙන් චිත්‍රරාජපක්ෂ මහත්මිය යොමු වෙනවා. චිත්‍ර මහත්මිය මේ මෙතුකල හොඳ කාරණාවන් ගොඩාක් මතු වුණා. අපිට ඔබතුමියගේ මේ භාවනා අත්දැකීමෙන් අපිට කියන්න අතරම භාවනා වටවාඩි චවස්තාව මතක් කරගෙන හරි කමන්නේ කොහොමද අනිත්‍ය දැක්කේ? කොහොමද මේ මේ ඒ අර සාධාරණ ප්‍රත්‍ය අසාධාරණ ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවනේ නේද? නාම රූප ගැන කතා කරනකොට ඒ කොහොමද මේ ප්‍රත්‍යයන් දැක්කේ කියලා අපිට පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන්. තිරන් තරම හැමදාම ඇත්තටම සාකච්ඡාවට අහුන්කන් දීගෙන ඉන්නකොට මතක් වුණේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියපු දේ. මේ උන්වහන්සේ දවසක් කියනවනේ තථාගතයන් වහන්සේට මේ ශාසනය අඩක් පවතින කල්යාණ මිත්‍රතාවය උද කියලා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ආනන්ද සරණට කියන එහෙම කියන්න එපා, මේ මුළු ශාසනයම පවතින කල්යාණ මිත්‍රතාවය උද කියලා. ඒකේ තියෙන සත්‍යතාවය තමයි මේ වෙලාවේදී ඇත්තටම තේරුම් ගත්තේ. මේ කතා කර හැම කල්යාණ මිත්‍රෙක්ෙම මොනතරම් අපිට උදව්වක් වුණාද අපේ භාවනා ජීවිතයට කියලා. ඉතින් හැම දිනාගෙම කියවුණු මේ හැම දෙයක්ම කර්මවචන ඉතාම හොඳට තේරුණා. ඇත්තටම දැන් ඒ රූපය ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තගම කියනකොට දැන් අර සේන මහත්තය ගත්ත උදාහරණය අපි නිකමට අරගෙන බැලුවොතින් වසන්ත මහත්මයක ලස්සනට තේරුම් කරලා දුන්නා. මෙහෙම තමයි මේ ලෝකය තුල දුක සකස් වෙන්නේ. මොකද සේන මහත්මයා ඒ ශබ්දය කියන එක ශබ්දයක් කියන්න තැනදී අපි හිතමු මේ එතනින් ආව අදහසයි කියන්නේ වරදක් තියෙනවා නම් දෙන්න දෙන්න. එතන ඒ ශබ්දය කියන තැනින් නැවතුනේ නැතුව ඒ ශබ්දයට ආරෝඪ කරපු නම් ටිකක් එතුමට දැනුණා. මේ ශබ්දය කොග්ගලගේ මහත්මයාගේ. ඒ කොග්ගලගේ මහත්මයාගේ ශබ්දයට කැමැත්තක් හෝ අකමැත්තක් ඇතුලෙන් ඉපදවුණු නිසා තමයි අපිට එතුමා එක තේරුම් කරා. මේ ඒක නැති වුණාම ඔන්න එතකොට එතනදී ඒ අනිත්‍ය වගේ තේරුණා. ඒක ගැන ඇතිවුණු දුක සකස්සුණු දුක එතුමා කිව දැක්කේ කියලා. ඉතාලම වැදගත් වෙනවා ඒ තැනට ආවහම කියලා තේරෙන්නේ. ඉතින් ඇත්තටම මේ රූපය කියන එක අපිට දැනෙන විදිය නම් වශයෙන් සඳහන් කරන්නේ මතක් කර ගැනීම අවශ්‍ය නිසාමයි මොනවාද කිව්වේ කියලා තේරුම් ගන්නයි. ජයන්ත මහත්මයාත් කිව්වා මේ රූපය කියන එක එක එක ආකාරවලින් දැනෙනවා කියන එක භාවනාවේදී. ඉතින් ඒ එහෙම දැනෙන අවස්ථාවක ඇත්තටම මෙන්ද රූපය කියන දේ හිතට දැනුණා නම් හිතුනේ දැන් අපි මේ විදිහට භාවනාවක් කරනකොට කොහොමද මේක පටන් ගත්තේ කියන එක. දැන් තිබුණු දෙයක් දැක්ක විදිහට නැතුව, මොකද තථාගතයන් වහන්සේගේ දේශනාව පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි කියලා අඳුන්වනවා. පෙර නොතිබුණු දැනුමක් කියලා ඒක ඇති වුණේ කියන එක. මොකද එහෙම කියනකොටම අපිට තේරෙනවා මේක මේකේ ලොකු වෙනසක් තියෙන්න ඕනේ කියලා. දැන් රූපය දැනෙන ආකාරය අපි දන්නවා. සමහර ලාවට අපිට පඨවි ගතිය වැඩිපුර දැනෙන, සමහර ලාවට වායෝ ගතිය දැනෙනවා, සමහර ලාවට හුඟක් ලාට ආපෝ ගතිය දැනෙනවා අඩුයි, නමුත් සමහර අයට දැනෙනවා එකත් තේජෝ ගතිය දැනෙන උණුසුම සිසිල වශයෙන්. මේ ධාතුවල ಗುಣ ඇතිවෙනවා නැතිවෙනවා දකින්න ඒ විදිහට දකින්නවද අපි? එහෙම නැත්තම් ඒදී අපි මේ ස්පර්ශයත් එක්ක මොන ක්‍රමයකින් හරි මේ ආයතනයක් ඇති වෙලා ඇහැතුලින් හරි එහෙම නැත්තම් ශරීරයේ මේ හැමතුලින් හරි මේක ඇතුළත පිටත කියලා වෙන වෙන තැන තියෙන වෙනස දැකලා තියෙනවද කියන එක හිතනම් දැන් එළියේ තියෙන දේ ඇතුළට එනකොටම ඒ ඇතුළට එන දේ අපි මේ එළියේ තියෙනෙත් ඇතුළේ තියෙනෙත් එකයි කියන එක. මේක පටවීමයි මේකත් පටවීමයි, මේක තේජෝ මේකත් තේජෝ කියලා අපි තේරුම් ගත්තද වායෝ එළියේ තියෙනෙත් ඒක මේකේ තියෙනෙත් ඒක කියලා? එහෙම නැත්නම් ඒ සම්බන්ධය ඇති වෙනවත් එක්කම මොකක්කෝ ඒ දැනගැනීමත් එක්කම ඒක අර අපි දෙන ළම උඩ නේද මේ දුක සකස් වෙන්නේ කියන එක. මේ ළම දෙන්නේ එළියේ තියෙනවා ඇතුළේ තියෙනවා කියලා තමන්ම හිතෙන්, ඒ කියන්නේ මේ දේ දැකීම පමණක් කරගන්න නැතුව ඒ දේ අර කලින් අපි දාපු වචන නම් එකතු කරලා නේද මේක සිද්ධ වෙන්නේ කියන එක. උදාහරණයක් විදිහට ඒකේ ඊටම සරලව කිව්වොත් දැකපු ඒ අවස්ථාව කවුරු හරි කතා කරන්න හැදුවද? ඒ අවස්ථාවක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් ඒ ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන ඉන්නකොට ඒ හිතුනේ එකම දේ මේ දැන් මේ නහයට පොඩ්ඩක් එළියෙන් තියෙන වායෝ ධාතුව නහයෙන් ඇතුළට ආවා කියන්නේ මොකක්ද? එතන සිදුවුනේ ස්පර්ශය. ස්පර්ශයත් එක්කම ඒ එකම දේ නෙවෙයි, එකම දේ කියන එක දකින්නේ නැතුව මේකට අපි නොඒකාකාර නම් දෙන්න ගන්න එක ගැන මෙන්න හුස්ම කියලා කිව්වා. ඒකට වාය ධාතු විදිහට දකින්න නැතුව එන හුස්ම කිව්වා. ඒ හුස්ම මගේ හුස්ම උඩට යන එකට ඒකට කිව්වා මේ ආශ්‍රාසය කියලා. ඉතින් ඔය දේවල් වල නම් නැතුව දැකීමක පමණක් යෙදුණොතින් ඇත්තටම ඉතන මේ එළියේ ඇතුලේ කියලා බෙදන්න දෙයක් තියනවාද කියලා ඇත්තටම අන්නේ වෙලි වගේ අදහසක් ආවා. ඉතින් කොහොමද කවුද මේක මේ කියන්නේ? මෙහෙම වෙන්නේ මොකක් නිසාද? කවුද කියනවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් යන්නේ ඒදී අල්ලගැනීමේ උත්සාහයක තමයි යෙදෙමින් හිටියේ. ඉතින් මං හිතන්නේ කල්‍යාණ මිත්‍රයින් විදියට අපි එහෙම දැක්කොත් එහෙම එතකොට අපිට යම් කිසි දවසක අවබෝධයක් එයි කියලා හිතෙනවා. මේ හැමදේම තියෙන දේවල් දකින්නවද නැත්තම් මේ ධාතු ස්වභාවයන්ගේ ඒ ස්වභාවය ඇතුළ පිටක් නැතුව දැනෙන ස්වභාවය අපි ඇත්තටම මේ ප්‍රපංචය නිසා මේ දේවල් වලින් දුකක් සකස් වෙනවද කියන එක තමයි දකින උත්සාහයක යෙදෙන්නේ කියන එක තමයි එකතු කරන්න කැමති මේ අවස්ථාවේදී. තිරුවන් සරණයි. හොඳයි, තිරුවන් සරණයි. දෙවන සැනේ ඉතිරි මහත්මිය ඔබතුමීගේ මම සමාවිලා සින්නවා. මම ඔබතුමිය කෙනෙක් කියලා නෑ නේ. නමස්කාරය. ඔබට කෝල් කරලා හරි එන්න තිබුණා මට සමාවෙන්න කියලා. මේ මේ මම කැමති ප්‍රීති මහත්මයාට යොමු වෙන්න. ප්‍රීති මහත්මයා ඔබතුමා බොහොම කාලෙක නියෝඩ්වර්ගෙන් ඉඳලා ඉන්නේ. ඉතින් භාවනා කරන අවස්ථාවන් වල වෙනවා ලංකාවට ගියාම අපිට දන්නවා මේ ඉතින් කෙසේ වෙතත් අද මේ සාකච්ඡාවෙන් ඔබතුමාට කිසියම් ආරම්භයක් ගන්න පුළුවන් නම් මේ අවුරුද්දට අනිත්‍ය සංඥාව එනවා අනිත්‍යන ප්‍රශ්නාව කොහොමද කරන්නේ කියලා. කොහොමද මොකද ඔබතුමා ගත්තේ මේ මේ කතා බහ තුළින් අනේ කිව්වොත් හොඳයි මම හිතන්නේ. මේ ඔබතුමාගේ අදහස් ඔබතුමා දැනගෙන ඉඳිවල නෙමෙයි මේ අද කතාව තමයි තියෙන්න මේ කතාවෙන් ගෙදරගෙන යන්න මොකද ගත්තේ. තෙරුවන් සරණයි දලොත් මාත්ම ඇතුළු සැමට සුභ අලුත් අවුරුද්දක් සැමට. ඇත්තරම ඉතාම වැදගත් කාරණාව පරිසාකච්ඡා කරන්නේ ගොඩක් විට මේ අනිත්‍ය කියන එක ගැන විවිධ ආකාරයෙන් දේශනා සාකච්ඡා වලට ඇහුම්කන් දීලා තිබෙනවා. ගොඩක් මේක හරියටම එක එක විවිධ ආකාරයෙන් ප්‍රකාශ කිරීමක් උත් මම අසා තිබෙනවා. ඒ කියන්නේ විපරිණාමය සම්බන්ධවත් අනිත්‍ය සංඥාව වැඩි වීම සම්බන්ධවත්. ඉතින් මම අද ටික තේරුම් ගත්තේ මේක ලෞකික ආකාරයට බැලීමත් ඒ වගේම ලෝකෝත්තර ආකාරයට බැලීමත් යන ක්‍රම දෙක ගැන සඳහන් වුණා. ඒ දෙකම ඉතාම වැදගත් වෙනවා. ඒ කියන්නේ පූර්ව ප්‍රතිපදාවක් වශයෙන් පටන් අරගෙන කොහොමද ලෝකෝත්තර ක්‍රමයට ඒක වැදියුන් කරගන්නේ කියන එක. ඒ සම්බන්ධව මම ඉතා කෘතඥ වෙනවා හැමෝටම. ඒ වගේම බලාපොරොත්තු වෙන තවදුරටත් මේ ගැන දැන ගැනීමට පොගල්ගේ මාත්මය මයිතන් ඉදිරියට සම්බන්ධ වුණා. තෙරුවන් සරණයි. හොඳයි. දැන් අද මේ පැය දෙක කාලයක් තුළ දැන් අපි කතා බහ කරලා කියලා ඔබතුමත් කිව්වා මේ ලෞකික විදියට මේ අනිත්‍ය දකින්නවා MMය ඊගවට ලෝකෝත්තර විදියට දකින්නවා කියලා කතා වුණා කියලා කිව්වා. දැන් ඊටාම කෙටියෙන් අල්ලපු ගෙදර මිනිස්සයා හෙව්වොත් එහෙනම් හරි කොහොමද අපිට යාර කියන්නේ මෙහෙමයි ලෞකික විදියට බලන්නේ මෙහෙමයි ලෝකෝත්තර විදියට. මට කෙටියෙන් ගන්න පුළුවන් නම් මොකද ගොඩාක් වචන නැත්තම් මම වගේ අයට තේරෙනවා අඩු විදිහට. ඔබතුමාගේ නෙමෙයි මම අහන්නේ මේ වෙන කල්යන මිත්‍රුන්ගෙන් නා යොමෙන් මම මේ එම් කියපු කෙනෙක් අපි ගත්තොත් එහෙම අපි ගත්තොත් චිත්‍ර මහත්මිය තමයි යොමු වෙනවා. කියනකො අපි කොපමණ වහතේ ඔබතුමා දැන් ඇහෙනවද අපි කතා කරන්න පුළුවන්ද? මයික් එක අන්මියුට් කරලා පොඩ්ඩක් බලන්න කතා කරන්න. නෑ මයික් අන්මියුට් වෙන්නේ නෑ. ඉස්සෙල්ලා මියුට් කරගන්න බැරි හිටියා. දැන් අන්මියුට් වෙන්නේ නෑ නේද? මොකද්ද ගැටලුවක් තියෙනවා ටැබ්ලට් එකේ. හොඳයි. හොඳයි මම චිත්‍ර මහත්මිය ගෞරවයෙන් ඔබතුමිට යොමු වෙනනම් කෙටියෙන් කියන්න මේ ලෞකික විදියට අනිත්‍ය දකින්න කරගෙන කතා කරා. ඒක ලේසි උත්තරේ මම හිතන්නේ. ඒක කොහොමද කරන්නේ කියලා ඔබතුමිය කියන්නේ. මම ජයන්ත මහත්මයාට ඒ වෙලාව අහනවා කොහොමද මේ එහෙනම් ලෞකික විදියට එහෙමනම් ලෝකෝත්තර විදියට බලනවා කිව්වේ කොහොමද? ඔය දෙක නේ මේ කියලා කියන්නේ අපි අද කතා කළා කියලා කියන්නේ. තාමත් වචන ගොඩක් මැද ඉන්නේ නේද? මට ඔය දෙක වෙන් කරගන්න ටිකක් උදව් කරගන්න. උදව් වෙන්න. ඒතකොට අපි චිලාශි මහත්මියටත් ලේසි දැන් කම් සම්බන්ධ වෙච්චින්ද. හොඳයි. වැඩි විර එතකේදී සංසිද්ධ චිත්ත මහත්මිය ඔබතුමිය එනම් සම්න ඉතිගර අපේ සේන මාත්මයා කිව්ව එක මතක් කරගත්තොත් අපි උදාහරණය ඒක තමයි ඒ ලෞකිකව ඒක දැක්ක කියන එකේ දැකපු කෙනෙක් කියන විදිය ඒක මොකද ශබ්දයක් තමයි චිරස් මාත්මිය කලින් හිටියේ නෑනේ අනේ අනුකම්පාවෙන් හොඳයි තමයි වෙන්නේ දැන් එහෙම මම කතා කරනවා මම කතා කරනකොට ඔබතුම කතා කරනකොට වැඩි පැලපැල කතා කරනවා දැන් තරහක් ඇති වෙනවනේ එන්නේ තරහගෙන කියන්නකෝ. ඔබතුමා කතා කරනකොට ඇති වෙන තරහව. හොඳයි හොඳයි. ඇත්තටම තරහක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හිතලා කියත නැන්නේ. ඒ නිසාම සිනමාස් මේක උදාහරණයක් ගන්න. මොකද මට ඒක හුඟක් හිතට වැදුනා. එතුමයි ඒක කියනකොට සිනමාත්මය කිව්වේ අර කොගලගේ මහත්මයාගේ ශබ්දය කැඩුනහම එතුමට දැනුන විදිය. එතුමා කිව්වා ශබ්දයක් කියලා තේරුම් ගත්තා ඒ කොගලක මහත්මයාගේ හඬ. ඉතින් ඒකට හුඟක් හිතෙන් කැමැත්ත තියෙන බව තේරුණා. ඒක නැති වෙලා ගියහම දුකක් ඇති වුණා කියලා. ඉතින් ඔය කොටස අපි ධර්මානුකූලව බැලුවොත් ඇත්තටම සේන මහත්මයා ඉතාම ලස්සනට පැහැදිලි කරේ අපිට මේ ආයතන වලින් දුක පටන් ගන්න හැටි. ආයතනයක් ඇති වෙනකොටම ඒ ශබ්දයක් කියන එක කියලා තේරුම් ගත්තේ කනින්නේ කන තුලින් දැනගන්න දැනීම විඥානය. සෝත විඥානය කියලා කියන්නේ කන හරහා දැනෙන විදිය. ඒ ශබ්දයක් කියන්නේ. ඒ ශබ්දය ශබ්දයක් විදියට නෙමෙයි අපි ඇතුළට එනකොටම, ඒ කියන්නේ අපි ඒකට ස්පර්ශය කියනවනේ. කණෙන් ඇතුල් වෙනවා කියන තැන කියන්නේ ඒ ස්පර්ශය ඇති වෙනකොටම එතනින් ඇතුළට ආපු ගමන්ම අපි ඒකට මොනවද කතා ගොඩක් එකතු කරනවා. ඒ ඇති වෙලා නැති වුණු බව අපි දකින්නේ නැහැ. ඒ ශබ්දයේ කොග්ගලගේ මහත්මයාගේ තව කොග්ගලගේ මහත්මයෙකුත් ඉන්නවා. එතුමාගේ සද්දෙකුත් තියෙනවා. ඒ ඔක්කොම කතාව එකතු කරලා ඇති වෙන මනාප අමනාප ගතිය. උපපජ්ජති මනාපං උපපජ්ජති අමනාපං කියලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අපි ඉගෙන ගත්තා. ඒ මනාප අමනාප ගතිය මනාපේ නම් ඒක නැති වෙනකොට ඇති වෙන දුක. ඒකට අපි කියනවා මේ ආයතන වලින් ඇති වෙන දුක කියලා. මේ ආයතන අපි හැම එකම ගත්තාම ඇහෙන් දකින යම් කිසි දෙයක් අපේ ඇහෙන් අයින් වුණ ගමන් අපිට ඒක තවත් දකින්න නොලැබෙනකොට ඇති වෙන දුක. කනෙන් ඇහුණු දෙයක් ඒක නැති වුණ ගමන් ඇති වෙන දුක. ඒ ආදී වශයෙන් මේ එක එක ආයතන ඇති වෙලා නැති වෙනකොට එයින් ඇති වෙන දුක අපි කියනවා මේ ලෝකයේ තුල දකින්න දුක. ඉතින් ඒක තමයි අපි හැමදිනම මුලින්ම තේරුම් ගත යුතු දුක. එතනින් එහාට මම හිතන දැල්වත් මහත්මයා ජයන්ත මහත්මයාට පැහැදිලි කරන්න පුළුවන් නම් කියනවා කියලා ඊට වැඩිය අවශ්‍ය නම් ඉතින් අපිට කතා කරන්න පුළුවන් තේරවත් සල්. තේරවත් සල් නේද? ඔබතුමිය අපිට මතක් කරේ ඒ සේන මහත්මයා කිව්ව විදිහට මේ ලෞකික විදිහට කොහොමද මේ අනිත්‍ය දැක්කේ කියලා. හැබැයි සේන මහත්මයා ඉතින් එහෙට පොඩ්ඩක් කිව්ව දේ මම මතකයි. ඒ නිසා මම හිතන්නේ අසාධාරණයි මම සේන මහත්මයාට නොබියොත් දැන්. සේන මහත්මයා ඒ ඔක්කොම ඔබතුමාගේ නමත් පාවිච්චි කරමින් කතා වුණා මෙච්චර වෙලා. ඒවා ඔබතුමාට අසාධාරණයක් වුණත් දැන්නේ පොඩ්ඩක් ඒක මේ නැවතත් ඔබතුමාට මෙන්නගේ කියපු දේවල් ගැන නැවත කාරණා ඉස්මතු කරන්න. ඔබතුමියනේ මේ පැත්තෙන් ලෝකෝත්තර පැත්තට ඔබතුමා යමුනාද? යමුනා නම් එතනට ගිහිල්ලා අපි ඊට පස්සේ යන්න මහත්තයට යමු. කොහොමද ලෝකෝත්තර කියන විදිහ දකින්න? මම දන්නේ නැහැ. හැබැයි කොතනත් ඔය මේක ලෞකික විදිහට අනිත්‍ය දකින්න, මේක ලෝකෝත්තර විදිහට අනිත්‍ය දකින්න කියලා තැන් දෙකක් වෙන් කළා තියෙනවා. කොතනවත් මම දැක්කද කියලා මට සැකයක් තියෙනවා. මට මතකයක් නැහැ. හිමි දැනට එන්නේ කවුරු හරි මතක් ගන්න හිමි තිබ්බද කියලා. නමුත් අද සාකච්ඡාවේදී කල්යනා මිත්‍ර වචනේ පාවිච්චි කරන නිසා මම කියන්නේ. හොඳයි. මේ මම යොමු වෙනනම් ඇසෙනවා. තේරුම් සරණයි. අතෝසේ මට තේරෙන්නේ නැහැ මොකද මේ ලෞකික ලෝකෝත්තර විදිහට මේක බෙදන්නේ කියලා. ඒ විදිහට මගේ නම් කිසිම බෙදීමක් නැහැ. මොකද මගේ මම කිව්වේ දෙම ඉස්සරහ රිපීට් කරන්න අනිත් එකට ප්‍රොජෙනේට දැන් අපේ කොගලගේ මහත්මයා හොඳට කතාව කරගෙන යද්දී එක පාටම නැවතුණා. එතෙන්දී ඒ සිද්ධිය තමයි මගේ සිටි ඇති වෙච්ච දේ මම ඇනලයිස් කරේ. ප්‍රතකොකලගේ මහත්මයා කතාව නෙවෙයි. දැන් ඒක මගේ සිටේ ඇති උනේ ඒකොකලගේ මහත්මයා කතා කරද්දී හරි කවුරු හරි කතා කරන්නේ ඒක නම අනවශ්‍යයි. නමුත් ඒ සද්දයට මගේ සිටේ වෙනස්කමක් ඇති වුණා. ඒකට තමයි මම රූපණේ කියලා කියන්නේ. ඒක ශබ්ද රූපය හැටියට ගත්තා. ඉතින් මේ රූපය මම රූපේ අඳුරගත්තේ නැහැ. මේක රූපයක් කියලා. මම ඒකට මගේ සිතේ ඇලීමක් ඇති වුණා. මේක හොඳ කාරණාවක් මෙතන කියන්නේ. එනේ ඒ සිතේ ඇලීම ඇති වෙච්ච නිසා මම එතනදී ඒ කතාව එකපාරට නැවතුණාම ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් නිසා මගේ සිතට දුකක් ආවා. ඒකයි මම ඇනලයිස් කළේ මේ මගේ සිතේ ඇතිවෙච්ච දේ ඇනලයිස් කළා. මේ බුදුහාමුදුරුවෝ කියපු ඉතිරූප සමුදයෝ කියන ඒ මාර්ගය එකට තමයි මම ඇනලයිස් කරන්න හිතුවේ. ඉතින් එතෙන්දී මම කල්පනා කළේ මේක මම ඉතිරූපං කියලා ඒ රූපයක් කියන එක මගේ හිතේ වෙනස්කම මගේ හිතේ රූපණයක් ඇති වුණා. ඒ සිත රූපණයක් ඇති වෙච්ච නිසා ශබ්ද නිසා තමයි ශබ්ද රූපය කියලා කියන ඒක මට තේරුන්නේ නැහැ. ඒක තේරුම් ගත්තා නම් මේක ඉතිරූපං කියලා මම මේ ශබ්දේ ඉතිරූපං කියලා ගත්තා නම් මට එතෙන්දී මේ ඇලීම කියන එක මගේ ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක සමුදය කියලා කියන්නේ මගේ මේ සිතේ තියෙන මේ ඇලීම තමයි මේක සමුදය. ඇලීම නිසායි මේ සබ්දයට මම කන් යොමු වෙලා ඒකට යන්නේ. මොකද මේ ධර්මයට තියෙන කැමැත්ත. ඉතින් මේක තමයි සමුදය කියලා මට හිතුනේ. මොකද ඒක තිබුණ නැත්තම් මම මේක සබ්දයේ හැටියට විතරක් ගන්න පුරුදු වෙලා තිබුණා නම් මට එතනින් එහාට දුක නැති කරගෙන මේ කියන්නේ අනිත්‍ය සංඥාව එතන බුදුහාමුදුරුවෝ කියපු ඒ ඉති රූපං සමුදය කියන්නේ ඒක අත්ංගමය කියන එක නම් තාම ආවේ නැහැ. මොකද අත්ංගමය කියලා කියන්නේ ඒක නැති වුණා. ඒක නැති වෙනකොට කෝකලගේ මහත්මයා කතාව නැති වෙනකොට ඒක මේක නැති වුණා කියන එක නෙවෙයි ආවේ. ඒ ගැන දුකක් මට හිතේ පළඳුනේ. මොකද හේතේ දුක පහළ වෙන හේතුව මගේ මේ අනිත්‍ය කියන බුදුහාමුදුරේ කියපු අනිත්‍ය සංඥාව, ඉති රූපං සමුදය, ඉති රූපං අත්ගම කියන ක්‍රියාව මගේ සිතට වැඩිලා කාවැදලා තිබුණේ නැහැ. මම ඒ පැත්ත නෙවෙයි බලලා හිටියේ. මම නিত্য සුඛ ආත්ම කියන පැත්තකට හැරිලා හිටිය නිසායි මේ දුක මතුනේ. ඉතින් මේ දුක නැති කරගන්න නම් බුදුහාමුදුරුවෝ කියලා දීපු ඒ ක්‍රමය කළ යුතුයි කියන එකයි මගේ අදහස. ඒකයි මම කියන්න අදහස් කළේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ කියන මාක නැවතත් ඔබ ඒ පෙරකී දේ අදහස් වලින් පැහැදිලි කරලා ඒකදී ඔබලගේ මහත්කම්. තෙරුවන් සරණයි. මොකද මේ ලෝකෝත්තර හැටියට අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ. ඔව් මම හිතන්නේ අනිත්‍ය සඳහන් කරා වගේ මට හිතෙන හැටියට ඇත්තටම ලෞකික ලෝකෝත්තර කියනවාට වඩා සුදුසු වෙනවා කියලා මේ සූහා ගොරෝසු හැටියට අනිත්‍ය බැලීම කියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය අනිත්‍ය බලනකොට මේ සංතති වශයෙන් පවස්නා දේක අනිත්‍ය බැලීමත් එක්තරා විදිහක අනිත්‍ය බැලීමක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම උදේවය බලන්න කියලා. ඇත්තටම මේ පංච උපාදානස්කන්ධයේ උදේවය තමයි මූලික වශයෙන්ම අනිත්‍ය කියන එක හොඳ හැටියටම තේරුම් ගත යුතු තැන වෙන්නේ. දැන් අපි මුගක් කියලා අහලා තියෙනවා අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කියලා. කාය ධම්මං වාය ධම්මං ආදී වශයෙන් දේශනාවල අහලා තියෙනවා. එතකොට මේ අනිත්‍යයි දුකයි විපරිණාම ධර්ම කියන තැනට තමයි ඇත්තටම අපි කලින් කියපු වෙනස් වීම ස්වභාවය. දැන් කෙනෙක් දරුවෙක් කුඩා කාලේ ඉන්නවා, ඊට පස්සේ තරුණයෙක් වෙනවා, ඊට පස්සේ මැදි වියට එනවා, මහල්ෙක් වෙනවා ආදී වශයෙන් අපි මේ රූපයක් වෙනස් වෙනවා දකිනවා නම් ඒක විපරිණාමයක්. මේ විපරිණාමයේ තුලත් අපිට යම්කිසි විදිහකින් අර්ථයක් මතු කරගන්න පුළුවන්. මේ නිත්‍ය වශයෙන් පවතින දෙයක් නෙමෙයි, මේකත් වෙනස් වෙනවා. ආහාරයෙන් වෙනස් වෙනවා, ඒතර පරිසරයෙන් වෙනස් වෙනවා, සත්තුන්ගෙන් එතන රූපයක් වෙනස් වෙන හින්දාමනේ රූපේ කියලා කියන්නේ. මේ රූපතිපිකෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති කියලා කියනවා. ඒ කියන්නේ රූපේ වෙනස් වෙන විදිහ නිසාම ඒව මොනවාගෙන්ද වෙනස් වෙන්නේ? මේ උෂ්ණයෙන් සීතලෙන් දෙවලුලි වෙනස් වෙන. ඒතකොට ඒක වෙනස් වෙන එක අපිට ප්‍රායෝගිකව නෙමෙයි, නැත්තම් රළු වශයෙන් දැනෙන්නේ අර විදිහට සම්පති වශයෙන් බලන්න. ඔන්න මුල් කාලයේ තිබුණා, ඊට පස්සේ කාලයකට පස්සේ දැන් අපිට තේරෙන්නේ නැහැ. දැන් මේ පැයකට කලින් හිටපු අපි නෙවෙයි දැන් ඉන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. නමුත් තව අවුරුදු 10කින් බැලුවොත් අපිට තේරෙයි අපි එදා හිටපු එක නෙවෙයි, අද ඉන්නේ ඊට වඩා වෙනස් වෙලා කියලා. කෙස්ටි කිදිලා වෙන්න පුළුවන්, හැම රැලි වැටලා වෙන්න පුළුවන්, නැත්තම් බාල කෙනෙක් නම් තරුණ වෙලා වෙන්න පුළුවන්. ඒ විදිහට මේක වෙනස් වෙනවා, රූපේ කියන එක වෙනස් වෙනවා. ඒ අතින් ගත්තාම මේ විපරිණාමය කියන එකත් ඇත්ත වශයෙන්ම යම්කිසි ආකාරයක අනිත්‍යයක්. හැබැයි ඒක ගොරෝසු රළු කාලයක්, එහෙම නැත්නම් දීර්ඝ කාලයක් තුළ දකින දෙයක්. අර ආයේ මාසික වගේ අර තින් සයිසිං ඔෆ් ටයිම් කියනකොට, ඒ කුඩා චිත්තක්ෂණ ගන්නට එනකොට අපි ඊට වඩා මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම හැටියට මේ දේවල් දකින්න පුළුවන් වෙනවා නම් අපිට තේරෙනවා ඊට වඩා මේක ශීඝ්‍ර වශයෙන්ම අනිත්‍යතාවයක් මෙතන තියෙනවා කියලා. දැන් අපි වචනය පටන්ගෙන ඉවර කරනකොට ඒ මුලින් ඇතිවෙච්ච සිතයි යගින් ඇතිවෙච්ච සිතයි මොනවාට ඒවත් වෙනස් වෙනවා. ඒ වචනත් ඒ ගානටම අනුව දිගින් දිගටම ඇතිවි නැතිවි ගිහින් තියෙනවා. ඉතින් ඒ මට්ටමින් සලකනකොට මේ අනිත්‍ය කියන එක ඉතාමත්ම ක්ෂණ මාත්‍රව සිද්ධ වෙන දෙයක්. නමුත් අපේ රළු මනසට දැනෙන්නේ අර විශාල වශයෙන් අනිත්‍ය වෙලා යන දේවල් විතරයි. ඉතින් ඒ කුඩා ක්ෂණ මාත්‍රයෙන් සිදුවන අනිත්‍ය දැක ගැනීම සඳහා අපේ යම්කිසි විදිහකට එකඟ කරගත්ත සිතකින් යුතුව මේ උපාදාන ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම වශයෙන් බලන එක තමයි බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා බොහොම එක දක්වලා තියෙන්නේ. ඒ තුලින්ම ධර්මාවබෝධය සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒ උදේවය බැලීම කියන්නේ උපාදාන ස්කන්ධයන්ගේ උදේවය බැලීමම මාර්ග ඥාන දක්වාම ගමන් කරන බව තමයි තේරෙන්නේ. එතෙන් ඇත්ත වශයෙන්ම බලන්නේ අනිත්‍ය තමයි ඒකෙන් බලන්නේ. ඒ වගේම තව ගැඹුරට හිතලා බලනකොට තේරෙනවා මේ අනිත්‍ය වගේම ඒ දිහා තව තවත් බලනකොට තේරෙනවා මේක කිසිවෝගේ අධිකාරියෙන් දෙයක් නෙවෙයි. මේක නිරන්තරයෙන්ම මේ සිතත් රූපයක් කියන එක දැන් කය මම කියනවා සිතත් කයක් කියන එක නිරන්තරයෙන්ම එකිනෙකා හා සමග සම්බන්ධ වෙමින් වෙනස් වෙමින් දිගින් දිගට පැවැත්මක් තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ මොහොතක් මොහොතක් පාසා ඒ රූපයත් ඒ වගේම නාම ධර්මයක් නාම ධර්මත් අනිත්‍ය වෙමින් ඇතිවීමින් නැතිවීමින් ඇතිවීමින් නැතිවීමින් සංතතියක් වශයෙන් තමයි මේ විදිහටම පවතින කියන එකයි තියෙන්නේ. ඉතින් අර නැවත වරක් කිව්වොත් ලෞකික ලෝකෝත්තර කියනට වඩා මට හිතෙනවා මේක රළු ගොරෝසු හැටියට බලන අනිත්‍යකුත් විපරණාම වශයෙන් බලනකොට සිද්ධ වෙන්නේ දෙයි. නමුත් පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම බලනකොට සිද්ධ වෙන්නේ ඊට වඩා ගැඹුරින් මේ නාම ධර්ම රූප ධර්ම තව තවත් ලං කරලා බලන මයික්‍රොස්කෝප් එකකින් බලනා වගේ ලං කරලා බලන දෙයක් තමයි එතන සිද්ධ වෙන්නේ කියන එක තමයි කියන්න තියෙන දවස් මාත් නැහැ කියලා හිතන්නේ. හොඳයි කියලා හිතන්නේ දැන් මම හිතන්නේ දැන් සම්බන්ධච ඉලාසි මාත්මීටත් අපිටත් තේරෙනවා කියන මට්ටමට කොහොමද මේ ගොරෝසු විදියටත් එහෙම නැත්නම් මදක් කියුම් විදියටත් මේ අනිත්‍ය බව දකින්නේ කොහොමද කියන කාරණාව ඒ දෙකම සිදු යුත්තේ භාවනාවකින්ම බවත් තේරුම් ගන්න පුළුවන්. සුතුමේ වශයෙන් කල්පනා කරලා හිතනවාට කියන එක නෙමෙයි භාවනාවකට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඔබ හිතනවා කියන එකට නෙමෙයි ඒක කියන්නේ කියන දේ මම හිතන්නේ අපිට තේරෙනවා භාවනාවකින් අත්දැකිය යුතු දෙයක් තමයි දෙක මොන විදිහට දැක්කා වුණත් කියන දේ. හොඳයි අපේ තුමා ගහන්න තාමත් එන්නේ. එතකොට එහෙමනම් මේ කෙසේවත් මේ භාවනාවකට වාඩිලා මේ ඉන්න පුද්ගලයෙක්ගේ යෝගාවචරයෙක්ගේ අපි මේ හිතුවා භාවනා කරන පිරිසගේ භාවනාව තුළින් අපිට තේරෙනවා මේ අපි මේ අත්දකින්නා වූ ධර්මයන් රූප හෝ නාම ධර්ම සඳහා මේ හේතු ප්‍රත්‍යයන් ඇති වෙන නිසා තමයි ඇති වෙන්නේ කියලා. එතකොට මේ පොතපතේ දැනුමත් එක සම්බන්ධ කරගෙන හොදක් තියෙනවා. ඒත් මේ සාධාරණ හේතු සහ අසාධාරණ හේතු කියලා දෙකක් ගැන. ඉතින් සාධාරණ හේතුව තමයි කියලා දෙය තමයි අපි අද ඉස්සෙල්ලා තේන මහත්මයා ලස්සන පැහැදිලි කළේ. මේ නාමයක් ඇති වීමට අරමුණ වන දෙයක් තියෙනවනේ. ඒක තමයි ඒ අරමුණ තමයි අතන මේ සාධාරණ හේතුව කියලා කියන්නේ. ඇහැකට නම් රූපේ, ඒ වගේ කනකට නම් සද්දේ ආදි වශයෙන්. ඒකට අද ඉස්සෙල්ලා පොගලගේ මහත්මයාගේ කතාවේදී අපිට සාධාරණ හේතුවක් තිබ්බා. මේ අපිට ඒක තමයි ඇතුලෙච්ච ඇහුණු සද්දේ. එතකොට ඉතින් මේවා මේ හේතු වශයෙන් අපි අවබෝධ කරගත්තන් පස්සේ ඒ අපි දැන් මේ අවස්ථාවේ හිතුවොත් එහෙම කණයි ඒ සිත් සබ්දයයි සම්බන්ධ කරගෙන තේරුම් ගන්න උත්සාහ කළොත් එහෙම සෝත විඥානයේ කියන නාම ධර්මයේ අපිට ඇතු වුණා. ඒ කියන්නේ අපිට දැනුවක් ඇතු වුණා ඒ සහඳ ඇසීම තියෙන වෙලාවේදී. එතකොට මේ ඒ විදිහට තමයි අපිට අර දැනීම එහෙම නැත්නම් අපි ඒක භාවනා වශයෙන් සත්‍යගත වශයෙන් කියන විඥානයේ කියන්නේ ඇතු වුණා කියන්නේ. එතකොට මේ විදිහට මේ ඒ අභ්‍යන්තර සහ බාහිර රූපයන් කියන එකයි මේ දැනීම කියන දේ එක තුල තමයි පස්සේ කියන ඒ චෛතසිකේ පහළ වුණා කියලා අපිට ඒක තේරෙනවා. මම මේ කියන්න හදන ජයන්ත මහත්තයා සමාව වෙනවා අන්තිමට කියන පස්සේ කියනවා මම මේ කියන්න හදන්න බෑනේ. ඇත්තටම මේ භාවනාවකදී මේව හිතනවා කියන දේ නෙමෙයි. භාවනාවකදී මේ දේවල් සිදුනාන් පසුව ඒ භාවනාවෙන් පසුව විලියට ඇවිල්ලා හො අපිට හිතන්න පුළුවන් නම් මෙන්න මේ දේවල් වුණා මෙන්න මේවා අපි අපෙන් ඉගෙන ගත්තා පස්සේ මේ ගැළපීම නේද මේ සිදුනේ මේක නේද මේ දේ මේ කියන දේ වගේ කල්පනා ගැනීමක් කරන්න පුළුවන් නම් අපේ භාවනාවේදී මේ දේ අපිට සියුම්ව දකින්න පුළුවන් වෙන්න ඕනේ කියලා මං හිතනවා. එතකොට ඒ අපිට පුළුවන්කම තියෙනවා නම් ඒ ඇස්විච් ඒ සද්දය බාහිරින් ඇස්විච් ඒ සද්දයක් ආවයි බාහිර රූප ගැටිමක් නිසා ඒක මේ අභ්‍යන්තර රූපයක් කලාපත් සමග ගැටිලා අපිට සමගම එතන අපිට කිසියම් දැනීමක් ඇති වුණා. ඒ දැනීම ඒකත් තුන එකතුලා තමයි මේ පස්සේ කියන සයිස් එකක් පහළ වෙන්නේ කියලා. ඒතර මේ පස්සේ කිව්වා වූ ඒ ධර්මය හේතු කරගෙන ඒක ප්‍රත්‍ය කරගෙන වේදනාව එහෙම නැත්නම් විඳීමක් කියන සයිස් එකත් විඳීම කියන පහළ වෙනවා. එතකොට මේ ඒ වගේම අදාළ වෙච්ච බාහිර අරමුණ හඳුනා ගැනීම හැටියට අපිට සංඥා කියන සයිස් එකත් ඒ අවස්ථාවේදී පහළ වෙනවා. එතකොට මේ ඒක එකම ඒ අනිකුත් චෛත්‍යයන් තමක් චෛත්‍යයන් ගහගන්නේ තම අපෙන්තර මම එහෙනම් මේ කියාගෙන යන්නම් කිව්පු දෙය මම කියාගෙන ආවා. අපිට මේ පස්සේ කියන දේක් අපේ භාවනාවේ දැපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. වෙන්න පස්සයක් වුණා මෙතකොට මේ කියන කාරණාව එතකොට මේ පස්සයක් සමගම අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ඒ සමග අපිට හිතක් තියෙනවා කියන එක විශේෂයෙන් අපි අපේ ගෞරවනීය දිනාලංකාරම සමකර බානාවල් දින අපිට ඒක හරි ඉමීටඩ් ස්ලෝ වෝකින් කියද ඉමීන් සක්මන් භාවනා කරනකොට එීම බොහොම පස්සේ වෙන දේවල් බොහොම හොඳින් ඒ වගේම පස්සේ සමග ඇතුන් හිත බොහොම හොඳින් අඳුරා ගන්න පුළුවන්කම වගේ අත්දැකිනවා. එතකොට ඒ පස්චෛත්‍යය පහළනවා. ඊට පස්සේ ඒකම සංඥා චෛත්‍යකේ ඊළඟට මේ ඒ එකම වගේ ඇති වෙනවා. අපිට මේ වෙනත් අභ්‍යන්තර ක්‍රියාකාරී කරන්න පුළුවන් තව චයිස් එකක්. ඒක තමයි අපි චේතනා චයිස් එක හසිත හඳුනාගන්නේ. එතකොට මෙන්න මේ සියල්ල සිදු වෙනකොට එක ෂණයක තුල මේ අපිට මේ ටික ඔක්කොම තියාගන්නත් අපිට ඒ වගේ කල්පනා වෙනවා. මේ ජීවිත ඉන්ද්‍රිය මේ ධර්මයන් ටික තියාගෙන ඉන්න අපිට උපකාර වෙනවා කියලා කාරණාව මේ ආකාරයට මේ හිතත් සමගම මේ එකට ඉපදිලා එකටම නිරුද්ධ වෙන ඒ වගේම එකම වස්තුවක් ගැනීම හා එකම අරමුණක් ගැනීම යන ආකාර හතරක් ගැන කියනවා. මේ විදිහට පස්සේ චේතනාව, පස්සේ වේදනාව, සංඥාව, චේතනාව, චිත්තත්‍ය, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය කියන චෛත්‍යකෝ සිත හා සම්බන්ධ වෙලා පවතිනවා කියන දේ අපිට මේ සෙට් එක දකින්න පුළුවන්කම මම හිතන්නේ භාවනාවකදී සියුම්ව පුළුවන්කමක් ලැබෙන්න ඕනේ නේද? ටික ටික බාහිර සියුම් වලට මම දකිනකොට මේවා අපිට මහා ඝන ගොරෝසු දේවල් හැටියට එකපාර අපි කවදාවත් දැකලා තිබිච්ච නැති දේවල් භාවනාවකදී මේ පස්සේ කියන දේ අඳුරා ගන්න ඒ පස්සේ දක්වන හිත අඳුරා ගන්න ඒ සමග ඇති වෙන සියුම් දැනීම වේදනාව ඒ සංඥා වැනි දේවල් මේ කතා කරනවා කියන්නේ මේ අපි කතා කරන්නේ මොනතරම් ගොරෝසුද කියලා අපිට හිතන අපි භාවනා කරන අවස්ථාවල සියුම් විදිහට හරි ඔය දැක්කනක් කිති විදිහට හරි අපි දැකුව අවස්ථා තියෙනවානේ. ඒකකොට මේ වෙලාවයි ඒ වෙලාවයි ගැන හිතනකොට හිතන මේක මොනතරම් ගොරෝසු වෙලාවද මේ වෙලාව කියලා. එතකොට මෙන්න මේවට තමයි මේ සාධාරණ හේතු පැටියට මේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ අසාධාරණ ප්‍රත්‍යයට අනුව නාම ධර්ම වල පැවතීම බලනකොට මේ යෝගාවචරයක් බලන්නවා කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය තවනිසෝ මනසිකාරය තියෙන මනසිකාර දෙක සම්බන්ධ කරගෙන මේ චිත්ත චර්යාවේ පහළ වීම යෝනිසෝ මනසිකාරයකට අනුව සිදු වෙනවා නම් ඒකට කුසල් සිත පහළ වෙනවා. අයෝනිසෝ මනසිකාරයේ බලපෑමට යථාර්ථයෙන් සිදු වෙනවා නම් අකුසල් පක්ෂයට වැටෙනවා. ඒ ආදි වශයෙන් තමයි මේ සාධාරණ සාධාරණ ප්‍රත්‍යයන් ගැන කියවෙන්නේ. අපි මුත්තේ මම හිතන්නේ වඩාත් මෙතෙන්දී අවශ්‍ය වෙන භාවනාවේදී සාධාරණ පත්‍ය ගැන කතා කරන කොටස වෙන්නේ නැති. ඉතින් මම හිතනවා ජයන්ත මහත්මයා කිව්වේ සියුම් සහ ගොරෝසු විදිහට දකින්නවා කියන තැන් හැටියට බලනකොට සියුම් විදිහට බැලීමේදී මේ ආකාරයට අපිට නාමී ක්‍රියාකාරීත්වය මෙතනදී හඳුනා ගන්න පුළුවන් කියලා. මට හිතෙනවා සේන මහත්මයා කිව්වු උදාහරණ සේන මහත්මයා කියාගෙන යනකොට මට හිතනවා මේ දැන් අර කුබ්බරජ මහත්මයාගේ සද්දේ ඇහෙන එක සත්පලයකදී සද්ද අහගෙන ඉන්නවා කියලා නේද තමයි කතා කරේ ඉන්නවා. කතා කරන ඒ තත්ත්වයේදී ඔබතුමා කිව්වා ලස්සන්ට ඒ සද්දේ ඒ ගැටින්ට රූප කලාප ඇති වෙනවා. එතකොට මේ ඔන්න රූපයක් ඇති වුණා සද්ද රූපය ඇති වුණා කියලා කිව්වා. අපි එහෙම ගමුකෝ. එතකොට ඒක ඇති වුණා එක නිරුද්ධුණා වෙලෙම නේද? එතකොට එන්න එතන ඔන්න එතනම නිරුද්ධ අපි අර සද්දේ ඇවිල්ලා සද්දේ අනේ තිබිච්ච සද්දේ නැතුණා කියන එක නෙමෙයි ඇතුණා වූ ඒ පස්සය ඉවරයි ඊට පස්සේ එතුමා වෙන වචන සෙට් එකක් කියනකොට වෙනත් පස්සයක් ඇති වෙනවා ඊගා වචන කියනකොට තව පස්සයක් ඇති වෙනවා අර කලින් පස්සේ නිරෝධ වෙනවා ඒකට ඒක මුල කිව් වචන ටිකට මම අවධානය යොමු කරන් හිටපින්න මට ඇහුණා ඔන්න මේ අතර පස්සේ සිදු වුණා ඒකට නමුත් සමහරවිට යා වචන සෙට් එක කියනවා ඒ කියන එක මගේ ඒක කනෙක්ට් වෙනවා ඒලා මම කම්පියුටර් එකේ ස්කයිප් එකේ මෙහෙම ඔන්නෙල පෙනුනොත් ඉච්චට අනිත් පැත්තේ වෙබ්සයිට් එකට ගිහලා මේ බලන සූත්‍ර පිටකේ ඊගාට මොනවද කියන්නේ කියලා කච්චිට ටිකක් මේ ලොකු ලොකුට කියන්න මොනවද ඕනේ කියලා සූත්‍ර පිටක බලන ලමොන්සකින් දෙ ඇහෙන්නේ නැහැ. ඉලින් සද්දෙත් තිබුණා මගේ කනක් තිබුණා. විඥාන ඒ කියන්නේ මානසිකයක් නැහැ. එන්න ඒක ඇහුණේවත් නැහැ. එතකොට ඉතින් ස්පර්ශය සිදුන්නේ නැහැ. ස්පර්ශයක් නැහැ. එතකොට එහෙමනම් අපිට මේ ස්පර්ශය සිදුවෙන පස්සක් සිදු වෙනවා ඒ මම කියන්න හදන්නේ මොකද ඒ ඇහෙන්නව ශබ්ද ප්‍රවාහය තුලත් එක එක වචනෙන් වචනෙට අපිට වෙන වෙනම පස්ස ඇති වෙනවා කියලා මම කියන්නද මම හිතන්න හදනවා මම නම් නිවැරදි ගන්න ඒකට ඒ පස්සයන් නිරෝධ වෙනවා ඒ පස්සේ නැති වෙනකොටම එකක් එහෙනම් ඒ පස්සය අනිත්‍යයි ඒකට ඒ පස්සේ නිසා ඔබතුමා කියවා රූපකලාප වෙනවා කියලා එහෙනම් ඒ ඇති වෙන රූපකලාපත් ඒ පස්සේ විදිහට අනිත්‍යයි ඒකට මේ අනිත්‍ය කියන්නේ අන්න ඒ අනිත්‍ය දැකීම කියලා මම හිතනවා ඒකට එහෙනම් ඒ යල යන්තමට විස්තර කරගෙන ගියේ මේ දේවල් ඉතා සීඝ්‍රයෙන් සිද්ධ වෙන නිසා අපිට ඝනව පෙනීමක් තියෙයි ඒක. එකක් හිතේට අපි දකි නම් සත්‍යයෙන් ඉතර ගොඩොත් තියෙන්නේ මේ විදිහට ඒ පස්සේදී ඇති වෙනා වූ ඒ දේ ස්පර්ශයත් එමය වේදනාවත් එමය සංඥාවුත් එමය ඒ සියල්ල ඒ විලාසිතේ ඒ විලාසිතේ ඇති වෙනවා නැති වෙනවා එකම වෙලාවදී එකට ඉදීමත් එකට නිරුද්ධ වීමත් කියන කාරණාව සිද්ධ වෙනවා කියන විදිහට අනිත්‍ය දැකීමක් ගැනද මේ අර කලින් කී විදිහට නම් ලෝකෝත්තර විදිහට දකින්නවා කියලා කියන්නේ එහෙම නැත්නම් සීම විදිහට දකින්නවා කියලා කියන්නේ කියන ප්‍රශ්නයත් සමග මම යොමු වෙනනම් වසන්ත මහත්මයාට වසන්ත මහත්මයා ටික වෙලා නිහඬ හිටියා ඊට පස්සේ ගෞරවණීය චිත්ත මහත්මයාට ජයන්ත මහත්මයාට යොමු වෙනවා ප්‍රසන්න මහත්මයාට ඕනම වෙලාවක සාකච්ඡාවට එකතු වෙන්න පුළුවන් ඔබතුමාට මම මුලින් දවසේ ඒ වගේ කිව්වා ඔබතුමා සමාජයට සුදුසු නැති නිසා මම යොමු වෙන්න නැති නම් කියලා නමුත් ඔබතුමා කැමති ඕන වෙලාවක එකතු වෙන්න පුළුවන් හරි හොඳයි වසන්ත මහත්මයා චිත්‍ර මහත්මිය ජයන්ත මහත්මයා ප්‍රසන්න මහත්මයාට ප්‍රී ලයිසන්ස් ඕන ලක් වෙන ඔබතුමා කියන හරි එතන දැන් ජයන්ත මහත්මයා පැහැදිලි කරපු අපි මේ බුදාගස්තර ලෞකික ලෝකෝත්තර කියලා එහෙම කියන්න පුළුවන් දැන් මේ වචනනේ දැන් ලෞකික සාමාන්‍ය කෙනෙක් දැන් සාමාන්‍ය කෙනෙක් මේ දුක ඇති වෙන විදිය නිකන් අපි පිටකම නමුත් සාමාන්‍ය විදිහට තමයි අපි දුක මේ එන විදිහ මේ කියන මහත්යාගේ ඒ මොහොතක නමුත් අපිට දැන් ලෞකික කියලා එහෙම කිව්වට ඒක බොහොම මේ ගුරුතුම විදිහට නමුත් ලෝකෝත්තර විදිහට කියන එක තමයි දැන් ඊට එහාට ඔබට නිකන් ඉතින් මේ සාමාන්‍ය ලෝකයා දකින්න ක්‍රමෙ දෙමි අපි දකින්න ඇති හැමෝම කතා කරගෙන ඉන්නේ යක් ගැඹුරු ගැඹුරට. ඒක පංච පාදානස්කන්ධයේ උදේවය බලන්න ඉවරයි කියන එක තමයි ඇත්තටම මාර්ගයට තියෙන දොරටුව. ඉතින් ඒක තමයි සෞදුල ඉහළට යනකොට යනකොට වැඩි වෙන. දැන් අපි මාසි වෝර්ගිය පරිශය ගැන කතා කරලත් ඉන්න දැන් මේ සබ්දේ කිව්වහම කනට ඇහුනත් මේකේ සෝත ඒ ප්‍රසාදයට ප්‍රතිචය ගන්න විතර ඒකාන්තික ගියොත් අනිත් ඉතමර ඒ ශබ්දය නිසා යම් අපිට සංඥාවක් ඇති කරගත් ප්‍රතපන්න වෙන්නේ ඒක ශබ්ද ඒකෙන තරකොට ඒක ඒකේ සමුදයක් ඇති වුණා එතන ඇතිවීමකුත් ඇති වුණා ඒතකොට එතන කන කියන ඒකෙන සෝතය කියන එක ඒක අපිට සෝතය කිව්වහම අපිට කියන්න බෑ මේ මේක මේ අපිට දෙන කම්පෙස් නෙමෙයි එතන අනිත්‍ය භාවයක් ඉතල තියෙන එක තියෙන දෙයක් නෙමෙයි අපිට අන්තිමට ඇහුනේ සෝත කියන ඒ වතාව තමයි ගියේ එතකොට ඒ විදිහට තමයි ගැඹුරට හිතන්නේ එතකොට තමයි ලෝකෝත්තර පැත්තට බර වෙනවා කියන්නේ අර රළු භාවයෙන් සියුම් භාවයට සියුම් සත්‍යයකට යනවා සියුම් සත්‍යයකට යනකොට ට්‍රාන්සිෂන් එකක් තියෙනවා දැන් මේක ලෞකිකයි මේක ලෝකෝත්තරයි කියලා එහෙම කියන්නේ බුදුන් වහන්සේ කියලා එහෙම කියලා නෑ කොහෙවත්. ඒ කියලා දැන් අහලත් නෑ. නමුත් මේක තමයි කරන්න ඕනේ. මේක කරනකොට තමයි මේක මෙහෙම වෙන්නේ. නමුත් ගන්නහව දුරු කරන්න කියලා පංචපාදාරස්කන්ධය උදේ බලන්න කියලා කියන්නේ ඒකයි. නැතුව දැන් ප්‍රතිසමෝපාද දකින්න තියෙනවා. නමුත් ඒ ඔක්කොම එකට ගොනු කරලා මේ කරනකොට තමයි මේක වෙන්නේ. ඒක සංහව දුරු කරන්න කියලා දැන් මම සංහවෙන් ඉන්නේ කියලා නික් එහෙම කියන්න එහෙම කාට ඒ කියන කෙනෙක් කියනවා මේක ඒ වෙන්නත් දෙයක්. ඒක අපි ඒව දෙයක් කරන්න ඕනේ. කරේ දැන් අර පහන පත්තු කරලා පහනත් එක්කම තමයි පහන දැල්ලට හේතු ටිකක් තියෙනවා. ඒ හේතු එකක්වත් නෙමෙයි හැබැයි ආලෝකයක් තියෙනවා. හැබැයි මේ පහන දැල්ලයි ආලෝකයයි නැති වෙන්නේ ඒ මොහොතේ. ආලෝකේ තියෙනවා කියන්නේ දැල්ල තියෙනවා. දැල්ල නැතුණා කියන්නේ ආලෝකේ නැහැ. දොයි තමයි අර ගැඹුරට අපි මේකට ගලප ගන්න ඕනේ. දැන් ඔබතුමා කිව්ව උදාහරණය හරියටම ස්පර්ශයේ කාන්තයක් ස්පර්ශ සමුදේ කාන්තයක් නිරෝධය. ඒකද ඔය විදිහට තමයි බලන්න කනට ගැඹුරට ගියාම තමයි එතකොට අපිට ඔය භාවනා වදි කරන්නේ මන්ද මම නම් ඔය විදිහට තමයි හිතන්නේ උපමාවක් අරගෙන මේ උපමේයද මෙහෙම ගලපනවා. එතකොට ඕක ඉතින් නමට ලෝකෝත්තර ලෞකික ස්වරූපට තේක ඉතින් ඕන කෙනෙකුට ඕන වචනයක් කියන්න පුළුවන්. නමුත් අර ඔබතුම ගාස ඒ උදාහරණය හැටවල ස්පර්ශයත් එක්ක වෙන දෙයක්. ඉතින් එතකොට ඒ විදිහට බැලුවහම හොඳටම මේක තේරුම් ගන්න උත්සාහ වෙනවා. මේ තේරුම් ගන්න තේරෙනවා මේක මේ අවිද්‍යාවෙන් නොදන්න කම නිසා මේ මොකද්ද වෙන්නේ කියන එක නොදන්න කම නිසා මේ සංස්කාර ඇති කරගන්න. මේ සංස්කාර නිසා තමයි මේ විපත්තෝපාදෙම ගොඩනැගෙන දුක හටගන්නේ. ඉතින් ඒක නැති කරන්න ඒක නැති පැත්තට යනනම් අවි නිරෝධය දකින්න නම් අර අතන මුලට ගිහිල්ලා ඒක ගවේෂණය කරනකොට අර පරයන්කකින් දෙගෙන හරි තමයි අල්තර අර මූලික කරුණු ටික ඒ කියන්නේ අර සමතයක් වඩනවා කියනවා ඒ වගේ කරලා මේ මෙතෙන්ට එන්න තමයි මේ කරන්නේ. එතකොට සාංශයෙන් එක අපිට දැක ගන්න පුළුවන් මේකවද හරි. ඒක තමයි ඉතින් ලෝකපද පැත්තෙන් දකිවා කියන්නේ. හොඳයි බොහොම පින් ඔබතුමා බොහෝ වේවිත උසහකලාවේ ලෞකික සහ ලෝකෝත්තර කියන වචනය ගැන නැවතත් අපිට ඉස්මතු කරලා දෙන්න. ඒ කියන්නේ ඒ වචන පාවිච්චි නෙමෙයි නමුත් ඒ දෙකින් අදහස් කරේ කුමක්ද කියන්නේ. ඉතින් බොහොම පින් ඒක අපිට ඇත්තම මේ වචනේ වදාල දෙන්නේ නැහැ. ඔබතුමා කිව්වා වගේ ලෞකික කිව්වත් ලෝකෝත්තර කිව්වත් ගොරෝසු කිව්වත් සියුම් කිව්වත් මේ ඒක සිදුවෙන දේ දැනගෙන තමයි වැඩගත් වෙන්නේ වචන වලින් තොරව. ඉතින් ඒක තාමත්ම වැඩගත් වොම් වෙන එක ආයෙත් මතක කරලා තොඳයි. ජයන්ත මහත්තයාගේ ලයින් එක ඩ්‍රොප් වුණා. එතුමා මේ හිතමතා නෙමෙයි මම හිතන්නේ කනෙක්ෂන් එක ප්‍රශ්නයක් වුණා. ඒක පරම ඔෆ්ලයින් වගේ. I think මම මේ කාන්ති මහත්මියට යොමු වෙන්න මං හිතන්නේ කාන්ති මහත්මිය මුතුමියට හරි මතකයි ඔබතුමිය මුලින් කතා කරපු දේවල් අපි අහන්නේ ඉතාම ආසාවෙන්. අපිට තවදුරටත් මේ සාකච්ඡාව දිස්මතු වෙන්න ඕනේ යමක් තියෙනවා නම් අපිට කෙරේ ප්‍රකාශ කරන අවස්ථාව ඊට පස්සේ මම චිත්‍ර මාත්‍රිකා මීරා නිමා කරනවා. ඇත්තටම භාවනාවක එක්ස්පීරියන්ස් කියනවා මට හිතෙනවා වෙලාවකට මේ වචන වලින් කියන්න හරි අමාරුයි කියලා. එහෙම හිතනවා මට දැන් මේ හරි ඉන්නකොට දැන් හරි ඇවිදිනකොට වේදනාව එහෙම දකින්න ස්පර්ශයත් එක්ක දකින්න දෙය ඇති වෙන ඒවා ඇත්තටම කොහොමද වචන වලට හරවන්නේ කියලා මම හිතුවා. ඒක තමයි මට අහගෙන ඉන්නකොට හිතුනේ. ආනාපානේ තුන දකින්න දෙය කොහොමද මේ වචන වලට හරවලා කියන්නේ කියලා. ඒක තමයි මම නිකන් හිතුණු දෙය. ඒකෙන් ඉච්චකම නැයි ලක්මහත් ඒක වඩ පාඩුවක් තියෙනවා මට හදලා දෙන්න මම සම් ආශාවෙන් අහගෙන හිටියා. ඉතින් අපේ මම නොලැබීමක් කන්න මේකද කොක්කලගේ මාත්‍ය ගන්න බැරි වුණේ ඒක ඒතුම්. හිතක් තියෙනවනේ සාකච්ඡාව මම දැන් ගිහිල්ලා ඒක අනිවාර්ය මොහොත සම්බන්ධ වෙයි හිටව අනිද්දෝ අපි මෙතන කිව්වාගේ මොනවා කිව්වද අතන කිසිම ගුරුවරයෙක් නැහැ මෙතන. විශේෂ ගුරුවරයෙක් ඇති කරගන්න නෙමෙයි දැන් ഇതു මේ ඒ නයි ඒ නුදර්කින අපි ඒවත් අර පස්ස තමයි කනට රැදෙනවා. ඊට පස්සේ ඒක නැති වෙනවා. ඊට පස්සේ අපි ඉතින් ඕක අවබෝධ කරගෙන යනවා. මෙතන අපි කෙනෙක් වෙන්න හෝ එහෙම නැත්නම් සම්බන්ධ වෙන කෙනා මේ කියන්නේ සිස්මතු කරන්න ඕනේ. එහෙම මොකුත් නැහැ. සමාජාස්ත්‍ර සමාජාස්ත්‍ර සම්බන්ධවට වෙනස් තැයි කතා කරනවා. සමාජයට අපි කතා කරනවා. ඒක හාඳවල් පමණයි. සද්ද නැහැ විතරයි. එයින් යමක් අරගෙන අපිට අපි නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒයි සිද්ධ වෙන්න ඕන කියලා හිතෙන්නේ. ඉතින් අර ඔබතුමිය මතක් කරා භාවනාවකදී තියෙන අද්දකම කියන්න පාසුකෙන්ද ඒක බොහෝ සත්‍යයක් කියලා තේරෙනවා. ඒ එක පැත්තකින්, අනිත් පැත්තෙන් අර අපි සමුජාවදුන්ගේ එහෙම ඇහෙනවා ඒ ආනාපාන සතිය මතට කෙනෙකුට ඒ භාවනා අධ්‍යක්ෂකම පහසුවෙන් කියන්න පුළුවන් කියන පැත්තකුත් ඇහෙනවා. නමුත් අර වෙලා තියෙන අර වචන වලට නගන්න සමානලාට වචන නැහැ වෙනවා සමානලා අධ්‍යක්ෂකින් නේද? ඒකත් ඇත්ත. කෙසේ වෙතත් අපි හැකි විදිහට ඔබතුමියත් බොහෝ දේවල් කිව්වා. ඒක බොහොම හොඳයි. මොකද ඒවා අපි කාටත් උත්තේජන වීමක් උනන්දු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ අර ඉස්සෙල්ලා චිත්‍ර මහත්මිය කිව්වේ මේ මතක් කරේ අර ආනන්ද සයන් වහන්සේ රාතන් වහන්සේ සමයන් ආනන්ද හමුදුව මතක් කරේ කාරණාව කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තමයි සියයට සියයම උපකාර වෙන්නේ කියන කාරණාව. හොඳයි. දැන් එමුනම් මම චිත්‍ර මහත්මියට යොමු වෙනවා. යොමු වෙලා ඊට පස්සේ ජයන්ත මහත්තයට යොමු වෙනවා. සාකච්ඡා කරන්න මාකින් සඳහා චිත්‍ර මහත්මිය. තිරුවන් සරණයි හැමදෙනාටම. මේ ඇත්තටම තේහෙම කල්යාණ මිත්‍රයෙකුට බොහෝම කෘතඥතා පූර්වක සුණන් මොදලා කරනවා. මොකද තථාගතයන් වහන්සේ අපිට මේ දේවල් බලන්න කියපු ක්‍රමය අපි පොඩ්ඩක් මතක් කරගන්න ඕන නිතරම වගේ උන්වහන්සේ කියලා තියෙන්නේ. මේ මම කියන්නේ කවුද කියන එක ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් සහ පටිච්ච සමුප්පන්න වශයෙන් කියලා. ඒ ටික අපි මතක තියාගත්තොත් අපිට මට හිතෙනවා මේ අනිත්‍ය කියන එක ඔය මොන ක්‍රමයෙන් හරි ධාතු වශයෙන් හරි, ඒ ස්කන්ධ වශයෙන් හරි, ආයතන වශයෙන් හරි, පටිච්ච සමුප්පන්න වශයෙන් හරි කියලා ඒ ටික අපි තේරුම් ගත්තොත් ඒදී අවබෝධ වෙයි කියලා තමයි හිතෙන්නේ. ඒ අතරින් ගක්ම මේ හිත ගත්ත තැනක් තමයි මේ ධර්මයට හැමකම් දෙනකොට මේ ධර්මයේ යම් කිසි කෙනෙකුට අවබෝධ වුණා නම් ඒ අවබෝධ වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ පටිච්ච සමුප්පාදය අවබෝධ වුණොත් කියනවා. ඉතින් ඒ විදිහට අපිට හිතන්න පුරුදු වුණොත් දැන් මේ ඇහෙනකොට ඉතින් අපි දැන් අපිට උදාහරණ ගොඩක් එක එක විදිහට ඇහුණානේ. ඇසීමක් හරි දැකීමක් හරි දැනෙන හරි යම් කිසි දැන ගැනීමක් මනස තුලින් හරි වෙනකොට මෙන්න මේ කියන්නේ මේ නාම රූප සංතතියක් ඇතිවෙමින් නැතිවෙමින් යන දෙයක් කියන එක අපිට භාවනාවකදී දකින්න පුළුවන් වෙන්න ඕනේ කියලා. එතකොට ඒක අපි පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරලා අපි තේරුම් ගන්න උත්සාහයක යෙදුනොත් මේදී සිද්ධ වෙන්නේ මොකක් නිසාද කියන එක තථාගතයන් වහන්සේ අපිට දේශනා කරන්නේ. අපිට තියෙන්නේ මේ උත්සාහෙන් දකින්නයි උන්වහන්සේ අපිට මේ දේවල් අවබෝධ කරලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ විඥානය සම්බන්ධ කරගෙනයි විඥානය නිසායි මේ නාම රූපවල ඇතිවීමක් තියෙන්නේ කියන එක. එතන මම ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවකට අහුම්කන් දුන්නා. එතන උන්වහන්සේ බොහොම ලස්සනට කියනවා මේ කෙනෙකුට යන්න පුළුවන් ප්‍රඥාවෙන් යන්න පුළුවන් උපරිම තැන තියෙන්නේ මෙන්න මේ විඥාන නාම රූප සම්බන්ධය ළඟට විතරයි කියලා. ඊට පස්සේ එතන කැරකෙනවා කියන දියසුලියක් වගේ විඥානයේ ප්‍රත්‍ය නාම රූප නාම රූපස්ත්‍ය විඥානේ කියන තැන උනාද තවත් දෙයක් අපිට එතන ලස්සනට පැහැදිලි කරනවා. උපනිස කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ ඒක ඒ උපනිස කියන වචනය සමහරලාවට වැරදියට විග්‍රහ වෙලා තියෙන බව තුන්වන්සේ කියනවා. මොකද ආශ්‍රයෙන් මේ විඥානය ආශ්‍රය කරගෙන නාම රූප ඇති වෙනවා කියන එක. ඒ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මට මතක විදිහට සමාවෙන්න වැරදි නම් මම නිවැරදි කරන්න. මෙතන යවකලාප සූත්‍රය වෙන්න ඇති කියලා නිකම මට හිතෙනවා. අර බට කෝටු මිටි දෙක උඩින් එකට එකතු කරලා තියෙන විදිහට එකක් වැටුණොත් අනිත් එක වැටෙන විදිහට මේ දේවල් අපි මේ විදර්ශනාවට ලක් කරන්න ඕනේ කියලා භාවනාවකදී යම් කිසි විදියකින් මේ එකක් වැටුණොත් අනිත් එකයි බීම වැටෙනවා කියන එක කිව්වේ මොකක්ද කියලා. එතනින් තව ඉස්සරහට යනකොට පටිච්ච සමුප්පාදයේ අපිට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ සියල්ලෙම මුල අවිද්‍යාව, මෝඩකම. ඒ මෝඩකම නිසා ඇති වෙන සකස් වීම වලින් තමයි මේ දේ පටන් ගත්තේ කියලා. ඉතින් ඒ දක්වා අපිට මේ ගමන යාගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ මේ දේවල් භාවනාවකින් දැක්කොත් අපිට හුඟක් පහසුයි කියලා තමයි හිතෙන්නේ මේ ධර්ම අවබෝධයක් කරගන්න. ඉතින් ඒ තාම මේ කැමති කියන කල්යාණ මිත්‍රතාවේ අපිට තියෙන එකම දේ කරන්න තියෙනවා නම් මම දැනට තේරුම් ගත්ත පහටියට භාවනාවකින් මේ විඥානයේ නාම රූපවලත් තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අපිට දැක ගන්න උත්සාහයක යෙදුනොත් ඒ සඳහා අවශ්‍ය වෙන දේ කියලා හිතෙනවා මේ නම් ගම් වලින් තොරව සිදුවෙන දේ සිදුවෙන මොහොතේ දැකීම කියන එක. ඒ එහෙම තත්ත්වයක් අපිට ඇති වුණොත් මේ විදිහට මේ නාම රූප කියන එක පටන් ගත්තේ කොහොමද? නැත්නම් විඥානේ පටන් ගත්තේ කොහොමද? මේ දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දැක්කොත් අපිට මම හිතන්නේ හුඟක් වෙලාවට පුළුවන් වෙයි කියලා හිතෙනවා මේ අවබෝධයකට එන්න. ඉතින් මේවා මේ විඥානයකින් කියන වචන ගොඩක් තමයි වචන වලට හරවලා කිව්වේ. ඉතින් අපිට හැමදෙනාම කිව්වා භාවනා අධ්‍යක්ීම් වචන වලින් කියන්න අමාරුයි කියන එක ඒක සත්‍යතාවයක්මයි. ඉතින් මම හිතන්නේ අපි හැමදෙනාම උත්සාහයකයේ දිල බලමු කියලා හිතෙනවා මේ වෙලාවේදී. මතක් කරන්න හිතුනේ එකයි මේ ගුරුවරයෙක් විදිහට නෙමෙයි කල්යාණ මිත්‍රෙක් විදිහට යම් කිසි වැටහීමකට අවබෝධයකට එන්න එයයි කළ යුතු කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්තමාධි බොහොම පිං. හොඳයි මම ජයන්ත මහත්මයා වෙන ජයන්ත මහත්මයා. මම හිතන්නේ අදත් අපි සුපුරුදු පරිදි පැය දෙකකට ආසන්න කාලයක් මේ ධර්ම සාකච්ඡා තුළින් අනිත්‍ය වැඩිම පිළිබඳව යම් කිසි දෙයක විචාරාත්මකව ඒ වගේම කොහොමද අපි භාවනාවකට ඒ අනිත්‍ය වැඩිම කියන එක යොමු කරගන්නේ කියන එක කල්පනා කළේ. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ මේ කාලය ඉතාමත්ම බෞද්ධ ජනතාවගේ බොහෝ උද්‍යෝගයක් තියෙන අවධියක්. මම හරියටම දන්නේ අනිත් බටහිර රටවල් කොහොමද කියලා. නමුත් දන්නා තරමින් ඕස්ට්‍රේලියාවේදී මේ දෙසැම්බර් ජනවාරි කාලයේ ඉතාමත්ම කල්යාණ මිත්‍රත්වයේ උපරිම අනුග්‍රහය ලැබෙන ඒ වගේම භාවනානුයෝගීව කාලය ගත කිරීමට ලැබෙන අවස්ථාවකී යුතු කාලයක් තමයි මේ කාලය. ඉතින් අපි බොහෝ දෙනෙක් යම් යම් ආකාරයෙන් ඒ භාවනාවල යෙදිලා ඒ අත්දැකීමුත් එක්ක මේ වගේ සාකච්ඡාවකට යොමු වෙලා ඒ තමාගේ ලද උපදේශ ඒ වගේම යම් යම් භාවනා විදි අනිත් කල්යාණ මිත්‍රයන් සමග බෙදා හදා ගැනීම මම හිතනවා විශේෂ අනුග්‍රහයක් වෙනවා හැමෝටම. ඒ වගේම අපටත් නැවත නැවතත් ඒ දේවල් අනුස්මරණය කරමින් එහෙමත් නැත්නම් මතකයට ගනිමින් භාවනාවට යොමු වෙන උනන්දු කරන සාකච්ඡා තමයි මේ දිනවල සිද්ධ වුණේ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හැමෝටම පෞද්ගලිකව පුණ්‍යානුමෝදනා කරනවා අපි ධර්මයක් කරවගෙනීම ධර්මයක් කිරීමත් ඒ වගේම අනුග්‍රහයක් දැක්වීමත් අර කල්යාණ මිත්‍රතාවයත් නිසාම අපි මේ විදිහට එකතු වෙලා මේ දහම් කරුණු මතු කරමින් Tamanට තේරෙන දේවල් පහදා ගනිමින් තේරෙන දේවල් අනිත්‍යය සමග බෙදා මේ කරන අනුග්‍රහය ඊටමත් වැඩගත් වෙනවා. ඉතින් මේ අවස්ථාව අපිට හැමදාමත් ලබා දෙන ප්‍රථම පියනේක වාරයක් ස්තුතිවන්ත වෙන පුණ්‍යානුමෝදනා කරනවා. අපිට මේ විදිහට ධර්ම මානසිකාරයක් පැවැත්වීමට දෙන සහයෝගයට අනුග්‍රහය. ඉතින් මේ සේවාව මගින් විශාල කොටසක් විශාල පිරිසක් අනුග්‍රහය ලැබනවා. ඒ වගේම ප්‍රයෝජනෙට ගන්නවා මේ සාකච්ඡාත් ඒ වගේම පටිගත කරපු දේශනා ස්වාමින්වහන්සේලා ඒ වගේම කල්ලාණ මිත්‍රයන්ගෙත්. ඉතින් අවසාන වශයෙන් ඔබ සැමටත් මේ සහභාගී වූ සියලුම දෙනාටත් ඉතාමත්ම කෘතඥතාවයෙන් පුණ්‍ය අනුමෝදනා කරමින් අද සාකච්ඡාව මේ අවරින් නිමාවටපත් කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. දරුවත් මහතාට යමක් කියන්න තියෙනවා නම් ඉස්තු කරන්න. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි යන්න මාර්ගය. නැහැ කිසිවක් අපි හෙට දිනේදී නැවත හමු වෙන සුපුරුදු වෙලාවට අනිද්දා දිනේදී තේමයි. එමනම් අපි දරාගන්න තෙරුවන් සරණයි. බොහොම පිං එකතු කරලා හෙට දවසේදී අපි එකතු වෙමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.